नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनट समदा तिसारन शरणयामि साधु साधु साधु पिंगवत्नि अपि दान्नवा බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්මය දේශනා කළේ. ඒ ධර්මයෙන් මේ ජීවිතේ ආරක්ෂාව සලසනවා, පරලොව ආරක්ෂාව සලසනවා. දඟවට අද අර පිරිතෙක් වෙච්ච අම්මා දැක්කහම තේරෙන්න ඇති අර පරලොව අනාරක්ෂිත වෙච්ච කෙනෙකුගේ විස්තරේ. අපිට පේනවා මිනිස්යන්ට එහෙමනම් මේ ජීවිතේටත් ආරක්ෂාව ඕනේ. පරලොවටත් ආරක්ෂාව ඕනේ. එතකොට මේ දෙලොවම ආරක්ෂාව කුමනයි? මේ දෙලොවම ආරක්ෂාව පිණිස තමයි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ඕනේ, අනුගමනය කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව මේ తాවකාලිකව මේ විනෝද සමයන් වලට බලහන නෙමෙයි. එතකොට මෙලව පරලොව දෙකේ ආරක්ෂාව සලසා ගන්න ඕනි කියන අර්ථයේ ඇත්තුව තමයි මේ ධර්මයේ අහන්න ඕනෙත්, ධර්මයේ අස්වන්න ඕනෙත්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලෝ ජීවිතයේ ආරක්ෂාව වෙච්ච එක්කිනා පරලොව ආරක්ෂා වෙන ආකාරය දේශනා කරපු දේශනාවක්. මේ දේශනාවේ නම සංඛාරූපපත්ති සූත්‍රය. සංස්කාරයන්ගේ උපත ගැන වදාළ දේශුම. මේ දේශුම මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙලා තියෙනවා. මේ සංඛාරූපපත්ති සූත්‍රය දේශනා කරන දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා භික්ෂුන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. සංඛාරූපපත්තිං වූ භික්ඛවේ දේශිස්සාමි. මහණෙනි, මා ඔබට මේ සංස්කාරයන්ගේ ඉපදීම ගැන දේශනා කරන්නම්. ඒ අසන්න බණාකුට මෙනෙහි කරන්න කියන්නම් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සංස්කාරයන්ගේ උපත. මහණෙනි කෙනෙක් සද්ධාය සමන්නාගතෝ හෝති. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා වාසය කරනවා. සීලේන සමන්නාගතෝ හෝති. සීලේන යුක්ත වෙලා වාසය කරනවා. සුතේන සමන්නාගතෝ හෝති. ඔව්, අසනලද ධර්මඥානයකින් යුක්තව වාසය කරනවා. ඡාගේන සමන්නාගතෝ හෝති. ත්‍යාගේනුත් යුක්තව වාසය කරනවා. පඤ්ඤාය සමන්නාගතෝ හෝති. ප්‍රඥාවනි යුක්තව වාසය කරනවා. එතකොට මෙයාගේ මේ මොනද මේ කියන්නේ? සීක බල පහ. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ පහෙන් යුක්ත එක්කිනාට මෙහෙම හිතෙනවා. අහෝ වතායන් කායස බේදා පරම් මරණ කත්තිය මහාශාලානං සහවිතං උපජ්ජයන්ති. අනේ මට මැරණින් පස්සේ වැදගත් රජපවුලක උපදින්න ඇත්නම් දම්යා හිතන සෝ තංචිත්තං දහති. එයා සිත පිහිටවා ගන්නවා මනුස්ස ලෝකෙට. තංචිත්තං අදිට්ඨාති. ඒ සිත තමයි යාගේ අදිෂ්ඨානය හැටියට පවතින්නේ. තංචිත්තං භාවේති. ඒ සිත වඩනවා. සෝතේ සංඛාරාච. අනේ සංස්කාර චේතනාවන් පහල කරලා යා කරපුදී ඒකයි විහාරාච. යාගේ පැවැත්මයි. නිසා ඒවම් භාවිතා බහුලී කතා. ඒක යා පුරුදු කරව නිසා බහුල වශයෙන් තත්රූපපත්ත්‍යා සංවත්තන්ති එයා එහි ඉපදීමට ඒක හේතු වෙනවා මේක තමයි මහණෙනි මේක ප්‍රතිපදාව මනුස්ස ලෝක උසස් පෞලක උපදින්න එතකොට දැන් මේකෙදි බුදුරජාණන් වහන්සේ ඔන්න ආරක්ෂා සහිත උපතක් කරා මිනිස්සෙකුට යන්න පුළුවන් ආකාරේ පෙන්වනවා එතකොට අපිට පේනවා ඔබට මතකද මේ දුක්ඛාරය සත්‍යයේ තියෙනවා එකක් අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම අනේ මං ආය උපදින්න එපා නචවතනෝ ජාති ආගච්ඡෙයන්ති අනේ ඉපදීම කියන එක මගේ ජීවිතේට එන්න එපා කියලා හිතනවා නමුත් එයා ඒක කැමතිනවා මොකද කැමති වෙන්නේ නූපදීන්න නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බම් මේක කවදාවත් කැමති වෙච්ච පමණින් සිද්ධ වෙන්නේ නැහැ එතකොට ඒ නිසා සමහර අය ඉන්නවා මේ ධර්මයේ නුනුවණින් මෙනෙහි කරලා නුනුවණින් කියන්නේ නුවණින් තොරව මෙනෙහි කළ සමහර කෙනා අනේ මට කොහෙවත් ඉපදින්න එපා කීකේ කියනවා අනේ මන්නම් කැමති නැහැ කීකේ ඒකට හේතුව මොකද එයා දන්නේ මේ ජීවිතේ සැබෑ තත්ත්වය මම ජීවිතේ සැබෑ තත්ත්වය දන්නවනම් එයා කර්ම කර්මඵල විපාක පිළිබඳව එයා දන්නවනම් එයා දන්නවා අනිවාර්යයෙන්ම එයා කර්මානුරූප උපදිනවා කියලා එතකොට ඒ කර්මානුරූප උපදිනවා කියලා දන්නේ එක්කෙනා හිත පිහිට ගන්න ඕනේ අනේ මං උපදින්න එපා කියන අදහස නෙමෙයි අනේ මං සතර අපායේ නොයා සුගතිය උපදින හැටියට මං වැඩ කර ගන්නවා කියලා එතකොට නුවණ නැති එක්කෙනා හිතන්නේ එහෙම නෙමෙයි අනේ මං උපදින්න එපා කියලා අනේ මට නම් කොහෙවත් උපදින්න ඕනේ නැහැ මට නම් එපා කොහේ පුදුනක් දුකයි කියලා හිතුවට නූපදින්නේ නැහැ එයා තුල ඇති වෙලා තියෙන යම්මාකාරයේ කර්ම විපාකන යම්මාකාරයේ සංයෝජන නම් යම්මාකාරයේ ආශ්‍රව නම් මෙතන වැඩ කරන්නේ හේතුඵල ධර්මයක් එහෙනම් එයා ගිහි මරණින් මත්තේ ඒ හේතුන්ට අනුකූල වූ ඵලයක් කරා යනවා එතකොට බුද්ධිමත් ශ්‍රාවකයා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක් දේශනා කළාම මේ දේශනාව සම්පූර්ණයෙන් අහගෙන ගියම ඔබට තේරෙයි මේ දේශනාව මොනතරම් අර්ථ සහිතයිද කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම පින්වත් මහණෙනි තවත් විදිහක් තියෙනවා කියනවා භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා සීලෙන් යුක්ත වෙනවා ශ්‍රුතෙන් යුක්ත වෙනවා ත්‍යාගයෙන් යුක්ත වෙනවා ප්‍රඥාන් යුක්ත වෙලා ඒ භික්ෂුන් වහන්සේ හිතනවා අනේ මට මේ ඉහළ බ්‍රාහ්මණ පවුලක උපදින්න ඇත්නම් කියලා ඒක හිත පිහිටව ගන්නවා කියනවා ඒක හිත පිහිටවගෙන ඒක බහුල වශයෙන් වැඩුවාම එයා ගිහින් මරණින් මත්තේ ඉහළ බ්‍රාහ්මණ පවුලක උපදිනවා කියනවා දැන් මේකේ එකක් අපිට පැහැදිලි වෙනවා මොකද්ද අපේ ගමන ධර්මයේ හැසිරෙන කිනාට ඕන විදිහට හදාගන්න පුළුවන් ඔබට මතකද මම කිව්වා මේ කාලේ මනුස්ස ලෝකේ ඇවිල්ලා අපිට මුකුත් කරගන්න බෑ දෙවියන් අතරට ගියොත් දෙවියන් අතරට ගියොත් නිකම් මේ තලාට භූමාවට විල හරියන්නේ නැහැ ඒ මොකද තලාට භූමාවට දෙවිවරුන්ට අධර්ම යහන තියෙන අවස්ථාව වැඩි නොම ගැන තියෙන අවස්ථාව අපට ප්‍රදාය වැඩි ඒ නිසා ඒ තලාට භූමාවට දෙවිවරුන්ට විශාල අනතුරක් තියෙනවා තුසිත දිවි ලෝකේ වගේ ගියොත් අන්නාත පින්ඩික සිටුතුමා ආදී දිවිවරු මාර්ගඵලලාභී ශ්‍රාවකී ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ හිම මිසක් නිකම් මේ රුක්ෂ දේවතාවක් කියලා හරියන්නේ නැහැ. ඒතර බලන්න කොච්චර අමාරුද කියලා මේ තමන්ගේ රැකවරණේ තමන් සලසා ගැනීමේදී තමන් කොච්චර දැනුවත් වෙලා තියෙන්න ඕනේද ජීවිතය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ක්ෂත්‍රීය පවුලක උපදින්න ඕන නම් එයාටත් ඒක කරන්න පුළුවන්. බ්‍රාහ්මණ පවුලක උපදින්න ඕන නම් ඒකත් පුළුවන්. ගෘහපති පවුලක උපදින්න ඕන නම් මරණින් මත්තේ අර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පංච ධර්මයන්ගෙන් පංචසේක බලයන්ගෙන් සමන්විත වෙච්ච එක්කලාට ඒකත් පුළුවන් කියලා. ඊළඟට එයා හිතනවා මෙහෙම කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තයි සීලෙන් යුක්තයි ශ්‍රුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තයි. ඒක නා හිතනවා චාතුම් මහරාජික දිව්‍ය ලෝක වල දෙවියන්ට දීර්ඝායස තියෙනවා. හරි වර්ණවත් සැප බහුලයි. එහෙනම් මට චාතුම් මහරාජික දෙවියන් අතර උපදින්න නැත්නම් හරි යගේනේ කියලා හිතනවා. හිතල හිත පිහිටව ගන්නවා. එතකොට එයාට ඒ සංස්කාර ඒ සකස් කරපු ඒ විදිහට ඒ තියනවා කියලා. දැන් අපි බලමු පොඩ්ඩක් කල්පනා කරලා මේ ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙනවා කියන්නේ මොකද්ද කියලා. මොකද ශ්‍රද්ධාව යුක්ත වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අවබෝධය ගැන මෙයාට තියෙන විශාල පැහැදීමක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් තියෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය? උන්වහන්සේ අරහං. උන්වහන්සේ අවබෝධය නිසා උන්වහන්සේ නිකිලස් උනේ. අරහං කියන්නේ කෙලස් නැහැ, නිකිලස්. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්ම සාරති, සත්තා දේවනුසානං බුදු භගවා. ඒ ගැන තියෙන පැහැදීම. එතකොට පින්වත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ නෑ නෑ මට මේ ශ්‍රද්ධාව තියෙනවා. මට මේ ශ්‍රද්ධාව තියෙනවයි කියලා හිතෙන්න පුළුවන් නිකන් බැලු බැලමට පේන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙනවා වගේ. නමුත් එයා කතා කරද්දී එයා විරුද්ධ නම් නිවනට, එයා විරුද්ධ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවාට, එයාගේ අර පැහැදීම හැබෑ එකක් නෙමෙයි. හැබැයි පැහැදීම ඇති වෙනවා නම් ඒ පැහැදීම ඇති වෙනවා ධර්මයටත්. ධර්මයටත් ඇති වෙනවා පැහැදීම. ඊළඟට ඇති වෙනවා පැහැදීම ශ්‍රාවකයාටත්. ශ්‍රාවකයා කෙරෙහිත් පැහැදීම ඇති වෙනවා. එතකොට මේ පැහැදීම ඔක්කොටම හේතු වෙන්නේ මේ නිකම්ම නිකම් පැහැදීම කියන එක ඇති වෙන එකක් කියලා මං හිතන්නේ. මේකට අනිවාර්යයෙන්ම ඕනේ නුවණින් විමසීම. නුවණින් විමසන්න බැරි කෙනෙකුට පැහැදීමට එනවා කියන එක ලේසි නෑ. සමහර විට අපි අද මිනිස්සෙක්ව පැහැදුණු කෙනා කියලා අපි හිතන්නේ නුවණින් විමසන කෙනා නෙමෙයිනේ. අපිට පේනව නම් යා චෛත්‍ය වන්දනා කරනවා, මල් පූජා කරනවා, හොඳට දිග ඇදිලා වඳිනවා. එතකොට අපි ඒ බලන කියනවා ඔව් මේ හන්න පැහැදිච්ච කෙනෙක් කියලා. සමහර උදේ හවසේ බුද්ධ පූජාවල් තියෙනවා. එතකොට අපි හිතනවා ආ මියා මහා ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. එයත් එයාව හඳුන්වා ගන්නවා මම හරියම ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා. නමුත් කතා කරාම යා ඉන්නේ දෘෂ්ටි ජාලාවක නම්. වෙන්න බැරිදි ඒක. දෘෂ්ටි ජාලාවක නම් ඉන්නේ කතා කළාම. නිවන ගැන යාට අවබෝධයක් නැත්තම්. යා නිවන කියලා කියන්නේ මේ බුදුරජාන් වහන්සේ සාරා සංකල්පලක්ෂයක් තිස්සේ පෙරුන්දම් පුරල අවබෝධ කරගත්තු ජීවිත විසඳුම කියලා. එයා දන්නේ නැත්තම්. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන යාගේ පැහැදීමක් නැත්තම්. එතකොට මාර්ගඵල ගැන පැහැදීමක් නැත්තම් එහෙම නැති වුණ තරම් ඉන්න පුළුවන්නේ. උදේ හවස බුදුන් වඳිනවා, කතා කරනවා, එහෙම ඉන්නවා. නමුත් මේ ගැන මොකුත් පැහැදීමක් නැහැ යාට. එතකොට පිටිට පේනවා යා ශ්‍රද්ධාවයි වගේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ශ්‍රද්ධාව සීක බලයක් හැටියට. සීක බලයක් හැටියට තියෙන්න ඕනේ. ආන් ඒකයි. මේ සීක බලයක් හැටියට මේ ශ්‍රද්ධාව පිටුවා ගැනීමල ලේසි එකක් නෙමෙයි. ඒක නුවණින් කල්පනා කර කර හැම තිස්සෙම යාට මේ ශ්‍රද්ධාව පිටතට තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හැම තිස්සෙම පැහැදිලා මේ ශ්‍රද්ධාව පිටතට තියෙන්න ඕනේ. දැන් අපි කතුන් මේ කාලේ මේ නිවන් දැකලා හරියන්නේ නැහැ, ওই නිවුණට උමන බණ කියලා හරියන්නේ නැහැ කියලා අපි කිව්වා කියමු. ඒතර වැදුනේ කාටද? බුදුරජාණන් වහන්සේට වැදුනේ පාර. එහෙමයි ඒක වෙන්නේ. ඒකට දන්නේ නැහනේ. මට මතකයි දවසක් මම ওই බුද්ධ ගයාවේදීම මේ මම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මොකද්ද මතු කළා, හරි මම ප්‍රශංසා කළා, කතා කළා හාඳුරු කෙනෙක්. හා හා එහෙම කියන්න එපා කිව්වා. ආනන්දහාන්ත වැදුනවද කවුද දන්නේ කියලා ඇහුවා. එතකොට මම කිව්වා ස්වාමීනි එහෙනම් වැරදුනේ ආනන්දහාඳුරන්ට නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේටයි කිව්වා. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ආනන්දහාඳුරන්ට කිව්වේ මේ ආනන්ද මතක තබා ගැනීම ශක්තිය අතුරින් අග්‍රයි කියලා. දැන් බලන්න එතකොට කොහෙටද ගැහුවේ, වැදුනේ කොහෙටද? එතකොට මේකෙන් පේනවා මේ ශ්‍රද්ධාව කියන එක අපි හිතන જાති එකක් නෙමෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හොඳට පිළිහිටපු ප්‍රසාදය තියෙන්න ඕනේ. ආන්නේ පිහිටි ප්‍රසාදේ. ඒක තමයි මේ කියන්නේ. ශ්‍රද්ධාව මේ විදිහට නොතිබුනොත් සමහර විට කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අපිකම ලෙඩ දුක් ඇති වෙනවා. කාදරය ඇති වෙනවා. හදිසි අනතුරු ඇති වෙනවා. එක්කෝ මේ සතුරු උදුරු වලට භාජනය වෙනවා. නිന്ദා පහසු විඳින්න ලැබෙනවා නිකන් නිස්කාරණේ. එතකොට එයාට මොකද හිතෙන්නේ? අනේ මම මිච්ඡද බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතුවනම් එයාගේ ශ්‍රද්ධාව වැරදි. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාව අසම්පූර්ණයි. ඇයි කොහෙත් නැමේ මේ අසිකිතයන්ගේ කතා අහලා තමන්ගේ ශ්‍රද්ධාව නාස්ති කරගන්නවද? ආන් ඒක. එතකොට ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ කොහොමද? ආන්න. එහෙම එකක් නෙමෙයි. තමන්ගේ හිතේ හොඳට පිහිටගෙන තියෙන්න ඕනේ. මට මෙවැනි සසරෙන් එතර වීම පිණිස තමයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. මම මෙවැනි දුක් දන්නසලින් පීඩා විඳින සංසාරෙන් එතර වෙන්න තමයි මම මේ සරණ ගියේ. මේ ඉපදින සංසාරේ ආවට හොඳ පාඩමක් මට. අන්නේ මේ හිතනවනම් හරියයි. එතකොට තමයි යා ධර්ම මාර්ගයට එන එක්කෙනා. අන්න එහෙම ආපු එක්කෙනා නුවණින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කර ගන්නවා. එතකොට ඒක ශ්‍රද්ධාව. ඊළඟ සීලෙන් යුක්ත වීම. ශ්‍රද්ධාව වගේම තියෙන්න ඕනේ සීලය. එතකොට ශ්‍රද්ධාව දැන් බලන්න මේක ඉස්සරහට මුලට ගත්තේ මොකද්ද? ශ්‍රද්ධාව. ඊට පස්සේ තමයි සීලය ගත්තේ. දැන් බලන්න අපි තිසරණයට ඇවිල්ලා තමයි සීලයට එන්නේ. සීලයට ඇවිල්ලා තිසරණේ යනවා නෙමෙයිනේ. එතකොට තිසරණේ හරියට තිබුණොත් තමයි සීලේ හරියට තියෙන්නේ. දවසක් මගෙන් ඇහුවා එක්කෙනෙක් ඇවිල්ලා මේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැලුව බැලමට පේන්නේ කොහොමද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒකයි තියෙන්නේ ප්‍රඥාවට. ඊළඟට තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවේ. ඒකයි තියෙන්නේ සීලයට. ඊළඟට තියෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා ඒක තියෙන්නේ සමාධියට. ඒත් බැලුව බැලමට පේන්නේ මොකක් වගේද? ප්‍රඥා සීල සමාධි. මේ විදිහටයි මේක එන්න ඕනේ. මේ සීල සමාධි ප්‍රඥා වැරදි කියලා මං කොහොම මේක කියලා එහෙම කියන්න එපා. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දැනගෙන කියන කතාවක් නෙමෙයි මේ. නොදැන කියන කතාවක්. මං කො පොඩ්ඩක් නුවණින් හිතන්න. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය මුල් කරගත්තේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වුවා නම්, එහෙනම් ඉස්සලාම සීලේ හැටියට සම්මා වාචා වලින් පටන් ගත්තා නම් මිනිස්සු සීලබ්බත පරාමාස කරා යයි. ආරිකාන්ත සීලයකට යන්නේ. ආරිකාන්ත සීලයකට යන්නේ සම්මා දිට්ඨිය නිසානේ. එතකොට බලන්න සම්මා දිට්ඨිය හරියට තිබුණොත් තමයි යට හොඳට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව තියෙන එක්කෙනාගේ සීලය ආරිකාන්ත සීලයක් බවට පත් වෙනවා. දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ඉන්නවා. දැන් යාගේ මේ එදිනෙදා සමාදන් වී සිටින පංච සීලය තමයි යාගේ ආරිකාන්ත සීලය. පොය දවසට යා උපෝසතේ සමාදන් වෙනවා. එතන පොහේ දවසේ උපෝසිතය තමයි යාගේ ආරිකාන්ත සීලය. එයාට හිතෙන මට මේ ගිහි ජීවිතේ නික්මිලා පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි වෙන්න ඕනේ කියලා එක්ක සාමණේර කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒ සාමණේර සීලය තමයි යාගේ ආරිකාන්ත සීලය. ඊට පස්සේ එයාට හිතෙන මට උපසම්පදා වෙන්න ඕනේ. උපසම්පදා වෙනවා. එතකොට යාගේ උපසම්පදා සීලය තමයි ආරිකාන්ත සීලය. මෙන්න මේමයි සීලය වෙන්නේ. එතකොට ආරිකාන්ත සීලේ ලක්ෂණය මොකද්ද? මේ හැමතිස්සෙම මේ සීලය ප්‍රකෘතිමත් කර කර පිරිසිදුව පවත්නවා, ස්ථිරව පවත්නවා. ඒකයි. ඉතින් ඒබඳු සීලයකින් යුක්ත වෙනවා. මොකද හේතුව දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ සීලය ගැන තවබෝධයක් තියෙන උනේ ඒකයි. දැන් සමහරු කියන මම එළවලු බත් කන කෙනෙක් ඒ නිසා පන්සිල් රකින්නවා මං. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. මොකද ආහාරයේ සීලයට අදාළ නැහැ. ඒ නිසා ඒක සීලිය අංගයක් නෙමෙයි. එතකොට ධර්මඥානෙ නැති එක්කෙනා දන්නේ නැහැ. සීලියංගයක් කියලා හිතනවා. ඒක ෘචිකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඒක සීලියට අදාළ නැහැ. සීලිය කියන්නේ මොකද්ද? සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකමෙන් වැළකී ඉන්නවා. වර්ධිකාම සේවනයෙන් වැළකී ඉන්නවා. ඔව් දැන් බොරු කීම කියන එකද මොනතරම් බොරු කියනවද? මේ අතේ පැලෙන්න කියනෝනේ දැක්කමගේ. මේ බොරු කීමෙන් වැළකී ඉන්නවා. ඊළඟට ඔව් කේලම් කීමෙන් දැන් බොරු කීමෙන් වැළකීලා ඉන්නවා කියලා පස්සේ එතනදී අර අපේ භාෂාවේ කියනවා කියමනා ආද්‍යහාරින් ගන්න ආද්‍යහාරින් කියන්නේ කියන ආකාරයෙන් ඊටු විස්තර ටික ගන්න ඕනේ. අපි කියනවා ගඟේ ගොයන් කියලා. ගඟේ ගොයන් කියන්නේ ගොයන් ගඟේ නෑ. ගඟ අයිනේ තියෙන කුඹුරේ තමයි ගොයන් තියෙන්නේ. ඒ වගේ අපි මේ බොරු කීමෙන් වැළකී සිටිනවා කියලා පස්සේ ඒකේ තේරුම අපි බොරු කියන්නේ නැහැ විතර නමුත් කියලාන් කියනවා. ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. බොරු කියන්නේ නැති එක්කෙනා කේලම් කියන්නේත් නැහැ. පරිසවචන හිස්වචන කියන්නේත් නැහැ. ඊයේ මට තරුණ දුවක් ඇවිල්ලා මට අඬ අඬ කියනවා. අනේ හැන්නේ අපේ මගේ පෞල් ජීවිතේ ඉවරයි කිව්වා. මං කවයි කියලා. අනේ නැන්දම්ම කේලම් කියලා මේක බින්ද කිව්වා. ඒ බින්දපු ඒ මෑණියෝ හොඳට ඉතින් භාවනා කරනවලු ඉතින් ධර්ම වෙහෙ යනවලු. ඒ කියන්නේ තමන් දන්නේ නැහැ තමන්ට සිද්ධ වෙන්නේ. තමන් පාවිච්චි කරන වචනේ මොන වගේ හානියක් වෙනවද කියලා තමන් දන්නේ නැහැ. ඒ නිසා මේ කේලම කියන්නේ හරි භයානක එකක්. එතකොට ඒකින් වෙන් වෙලා වාසය කරනවා සීලවන්තයෙක් කෙනා. ඒකයි. තමන් දන්නේ නැහැ සමහර විට තමන් ඔහි කියවනවා. සමහරට තමන්ට ද්වේෂයක් ඇවිල්ලා. ඒ ද්වේෂි පරිමහගෙන තමයි කියන්නේ. කිව්වම විශාල විනාශයක් සිද්ධ වෙනවා. අන්න ඒකයි මේ ඒ කේලම් වල භයානකම. ඒක දුස්සීලයි කියන්නේ ඒකට. එතකොට එයා මේ බොරු කියනවනම් දුස්සීලයි. කේලම් කියනවනම් දුස්සීලයි. ඒ දුස්සීලකම තමයි කේලම කියන්නේ. එතකොට පරුස වචන කියන්නේ දුස්සීලකම. දුස්සීලකම සීලවන්තකම නෙමෙයි අනුන්ට උපදූප කියන ඒවා ගැරහිලි අපහාස ඒ ඔක්කොම දුස්සීලකමක්මයි ඊළඟට සම්පප්පලාප ඒකත් දුස්සීලකමක්මයි එතකොට මේ මේ දුස්සීලකම හඳුනාගෙන මේ දුස්සීලකමෙන් වැළකී ඉන්න ඔයා සීලවන්තව ඉන්නවා එතකොට මේ සීලවන්තව වාසය කිරීම එයාගේ සීක බලයක් ඒ කියන්නේ එයා සීක කියන්නේ එයා ධර්මයේ හික්මෙනවා එයා ධර්මයේ පුහුණු වෙනවා පුහුණු වෙන එක්කිනාගේ තියෙන හයිය තමයි සීලේ ඒ පුහුණු එක්කිනාගේ හයිය තමයි ශ්‍රද්ධාව සීක බලේ ඒ පුහුණු එක්කිනාට තමන්ට තියෙන එකම හයිය තමයි තමන් මෙහෙම මේ කේලම් කියන්නේ නැතුව බොරු කියන්නේ නැතුව පරුස වචන හිස් වචන කතා නොකර ඉන්න පුළුවන්කම ඒකට තමයි සීලී එතකොට සද්දා සීල ඊළඟ එක සුත සුත කියන්නේ ඔව් සුත කියලා කියන්නේ මේ ශ්‍රවණයෙන් ලැබූ දේ ශ්‍රවණයෙන් ලැබූ දේ ඇසීමෙන් ලැබූ දේ එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙන්න ඕනේ අහන්න ලැබුණොත් තමයි අපේ ශ්‍රුතය සම්පූර්ණ වෙන්නේ අපේ දහම් ශ්‍රවණේ සම්පූර්ණ වෙන්නේ ශ්‍රවණයෙන් අපි අහලා නැත්තම් අපි ශ්‍රවණයෙන් අහලා නැත්තම් දුක නම් වූ ආරි සත්‍ය ගැන අපි දුකේ ඇලී ගලී ඉන්නවා මිසක් අපි මේක අවබෝධ කළ යුතු දෙයක් කියලා දකින්නේ නැහැ නේ අපි ශ්‍රවණයෙන් අහලා නැත්තම් දුක්ඛ සමුදය ආරි සත්‍ය හැමදාම අපි තණ්හාව ඇති කරගෙන ඉන්න නිසා මේ තණ්හාවේ අනතුරක් දකින්නේ නැහැ අපි ශ්‍රවණයෙන් අහලා නැත්තම් දුක්ඛ නිරෝධ ආරි සත්‍ය තණ්හාව නිරුද්ධ වීම නිවන ඒ නිවනමයි සැපය ඒ ලෝකේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක වදාළ මහණෙනි මේ මේ හේතුඵල ධාමෙන් හටගත්තු සත්වයාට හේතුඵල ධාමෙන් හට නොගත්තු නිවන නොතිබුණා නම් විමුක්තිය නැතේ කියලා ඒ නිසා මේ නිවන කියන එක බුදු කෙනෙක් පෙන්වා දුන්නේ ලෝක සත්වයාට හිතසුව පිණිසමයි. එතකොට ඒ කෙරෙහි පැහැදුනේ නැත්තම්, ඒක ශ්‍රවණය කළේ නැත්තම්, ඉතින් යදන්නේ නැහනේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියම විදිහට ඇහිුවේ නැත්තම්, එයා දන්නේ නැහනේ. එහෙනම් මේ ශ්‍රවණය කියන එක අපි මේ හිතන තරම සරල එකක් නෙවෙයි. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගෙන් තථාගත ශ්‍රාවකයෙකුගෙන් පිරිසිදු ධර්මය ඇහුවා. අහනකට නේද කෙනෙකුට ඇතිවෙන්නේ අනේ මේ සසර දුක් සහිතයි. සසර කරදර සහිතයි. මේ පැවිද්ද ආකාශය වගේ. මට මේ පැවිදි ජීවිතය ගත කළා මේකින් එතෙර වෙන්න ඕන කියලා හිතෙන්නේ එතකොට නේද? එතකොට නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි බොහොම ඥානවන්ත කුල පුත්‍රයෙක් ඉන්නවා කිව්වා. මේ කුල පුත්‍රයෙක් ඉන්නවා කිව්වා කවදාවත් උඩුතට්ටුවෙන් පහළට බහින්නේ නැති. ඒ අය මේ රත්තරන් මිරිවැඩි සංගල් කිව්වා දාන්නේ. රත්තරන් වාජිනේ රත්තරන් හැන්දින් කිව්ව කෑම කන්නේ ඒ ඔක්කොම යා අතහැරලා ගිහි ජීවිතය අතහැරලා සියලු භෝග සම්පත් අතහැරලා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ඕනේ කියලා කසාවක් දරාගෙන මැටි පාත්‍රයක් කරගෙන ගියක් ගාන යනවා කිව්ව හිඟීමෙන් ලද්දයක් අනුභව කරන්න එතන කොහොමද යායක එතන දෙන්නේ කොහොමද යා ශ්‍රවණය ඒ බුදුරජුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න නොලැබුණා නම් එයා කවදාවත් මේ වගේ විමුක්ති මාර්ගයකට එයිද? එතකොට ශ්‍රවණය කරන්න නොලැබුණා නම් ගිහි ගෙදර ඉන්න ගිහි ගේ ගත කරන එක්කනේ කවදාවත් සද්ධානුසාරිවත් වෙයිද? ධම්මානුසාරිවත් වෙයිද? වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ ශ්‍රවණය, ශ්‍රුතය ධර්මයේ පිළිබඳව අසූ බව තමන්ට නැත්තම් එයාට සීක බලයක් නැහැ. දුර් ධර්මයේ පිළිබඳ තිබුණොත් තමයි ඥානය තමන්ට සීක බලයක් ලැබෙන්නේ. එතකොට ඒක බලය ඇති කරගෙන ඉල්ල බුදුරජාණන් වහන්සේගෙන අර දක්ඛිනා විභංග සූත්‍රය දේශනා කළා ආනන්දේ යමෙක් ළඟට ඇවිල්ලා යම් කෙනෙක් අවබෝධයෙන්ම තිසරණේ පිහිටනවා නම් යමෙක් ළඟට ඇවිල්ලා අවබෝධයෙන්ම සීල්පද පහ ආරක්ෂා කරනවා නම් යමෙක් ළඟට ඇවිල්ලා සෝතාපට්ඨියංග ඇති කරගන්නවා නම් ඒ පුද්ගලයාට කිසි දවසක සිවුරු පිණ්ඩපාත සීනාසන ගිලන්පස පූජා කළා කෙලෙහි ගුණ දක්වලා ඉවර කරන්න බෑ කිව්වා කිසි දවසක කෙලෙහි ගුණ දක්වලා ඉවර කරන්න බෑ කිව්වා. එතකොට තේරුම මොකද? ඒ තරම පිළිසරණක් යාට ඒකින් ලැබෙනවා. ඒතර ශ්‍රුතිය ගැන තේරුම් ගන්න ඕනේ ඔබ. දැන් අපි පංච උපාදානස්කන්ධේ ආයතන 6 ධාතු පටිච්ච සමුප්පාදය මේ සෑම දෙයක්ම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ශ්‍රවණය කරන්නේ. එතකොට මේ ශ්‍රවණය කරන ශ්‍රුතේ තමයි අපි හයිය. ඒ ධර්මඥානෙ එතකොට මේ ධර්මඥාන නොතිබුණොත් රට හයියක් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? අර දැන් ඔය යන රැල්ල වගේ අන්න ශ්‍රුතියක් නැහැ යාට. එයාට අසූදියක් තමන් අහලා ලබාගත්තු තමන්ගේම කියලා ධර්මඥානයක් නැහැ. ආන්න සීක බලයක් නැහැ එයාට. අන්න අහු වෙනවා එක එක්කිනාට අහු වෙනවා. කියන කියන එකට අහු වෙනවා. අන්න යා නොමග යනවා. මොකද එයාට ශ්‍රද්ධාවක් නැත්තම් අනුතරක්මයි. සීලයක් නැත්තම් අනුතරක්මයි. ශ්‍රුතියක් නැත්තම් අනුතරක්මයි. ශ්‍රුතියක් නැත්තම් ඒත් අනුතරක්මයි. එතකොට බලන්න මේ පිහිට කියන එක අපි ඇති කර ගන්න ඕනේ. පසුගිය දවස්වල මෙහි ආවා එක ඈත රටක මහත්තයෙක්, සිංහල මහත්තයෙක්, ඈත රටක කෙනෙක්. ඉතින් වයසක මහත්තයෙක්. ඒල මාත්‍රි කතා කරලා කිව්වා අනේ ස්වාමීනි මම මේ කැසට් පටි එක අරගෙන ගියා. මම ඇහුවා මේක. ඇහුවම මගේ හිතේ පැහැදීමක් ඇති වුණා කියලා. මේ ධර්මයේ ගැන. පැහැදීමක් ඇති වෙලා මම මේ ලංකාවට ආපු වෙලාවේ උභාසිනිය බලන්න ආවේ. අනේ හඳුනි මේක හරි වැඩිය කියන්න එපා. මම පාදලි කෙනෙක් කිව්වා. මම පැහැදිලිම ආවේ කිව්වා. අහලා ඊට පස්සේ මට කිව්වා මේ ස්වාමීනි මට අවවාදයක් කරන්න මම දැන් යනවා තව දවස් කීපකින් මට අවවාදයක් කරන්න මං ඊට කිව්වා මහත්තයා ඔබතුමයි මම අපි මත දෙකක් දරනවා කියමු දැන් ඔබ එක මතයක් දරන මං එක මතයක් දරනවා නමුත් අපි දෙන්නාටම තියෙන මේ ජීවිතයේ සම්බන්ධයෙන් තියෙනකෝ එකම රටාවක් මොකද්ද ඔයත් නා කියනවා මාත් නා කියනවා කිව්වා ඔයත් රෝගී වෙනවා මාත් රෝගී වෙනවා ඔයත් මැරෙනවා මාත් මරන මේ දෙකේදීම අපි දෙන්නගේ ඉරණම එකයි නේද කියලා කිව්වා. මොකද ඒතර අපි දෙන්න රාමු දෙකක හිටියා කියලා ඒකේ ලාභයක් නැහැ කිව්වා වයසටයි මේ. එකම විදියට නාකි වෙනවා. එකම විදියට රෝග පීඩා වැළඳෙනවා. එකම විදියට මරණයට පත්වලා යනවා. එහෙනම් අපි මේ රාමු දෙකෙන් එළියට ඇවිල්ලා අපි සත්‍ය හොයමු කිව්වා. එතකොට අපි සත්‍යත් එක්ක නේද අපි මෙහෙල යන්නේ කිව්වා. අපි එක එක රාමු වල ඉඳලා අසත්‍යයක් තුල රැඳිලා ඉන්නවට වඩා සත්‍ය ස්පර්ශ කළ මරුණොත් හොඳයි නේ අනුමෝදන් වුණා මේ මිනිස්සු හරි බුද්ධිමත් මම බලන්න මම අර එතන මට මතක් වුණා අක්කන සූත්‍රය තියෙනනේ හොඳ බුද්ධිමත් කෙනා ඉන්නවා අපි වෙන ආගම කියන්නේ එයාට ඒ අවස්ථාව නැහැ එතකොට මෙතනම ළඟ ඉන්නවා එක්කෙනෙක් ඇවිල්ලා නම් මම හන මැට්‍රික් එතකොට එයාට එතකොට අවස්ථාව නැහැ එහෙම වෙන්න බැරිද පුළුවන් ඒත් අවස්ථාව නැහැ එතකොට ඉතින් මම එයාට කිව්වා මේ එහෙනම් ඔබතුමා පහදින්න කිව්වා බුදුරජාණන් වහන්සේගෙන මගෙන් කිව්වා කොහොමද මම පහදින්නේ මොකද පහදින්න කෙලිස් නෑ කියලා මංගු දැන් බලන්න බයිබලයේ ගත්තත් කුරාන් ගත්තත් භගවත් ගීතා ගත්තත් හැමතැනම ඒගොල්ලෝ අදහන දෙවියන් කූප වෙනවා ඒ කියන්නේ කෙලිස් සහිතයි දඬුවම් දෙනවා පලි ගන්නවා හරි භයානකයි මංගු කෙලිස් නෑ මියා කියනවා ස්වාමීනි මේක සත්‍යයක්මයි කියලා හිත පහදවගෙන ගියා එතකොට අපිට පේනවා මේ ඔච්චර දුර හිටියත් සමහර විට අර ශ්‍රවණින්නේ වාසිය ලැබුණේ. එතකොට ඒ ශ්‍රවණිය නොතිබුණා නම් එයාට අහන්න ලැබෙන්නේ අධර්මයක් නම්. අන්නේක යනතුරු එයාට අහන්න ලැබෙන්නේ කෙනෙකුට අහන්න ලැබෙන්නේ අධර්මයක් නම් ධර්මයේ නාමයෙන්. අහන්න ලැබෙන්නේ අවිනයක් නම් විනය නාමයෙන්. අන්‍යයට ශ්‍රුතේ නැහැ. එහෙනම් මේ උපතින් බුද්ධ ආගමේ කියපු පමණින් එයාට මේ සීක බල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ එක සීක බල ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන්. එතකොට මේ ධර්ම ශ්‍රවණයට ඇවිල්ලා මේ විදිහට දහම් දෙනු මේ ඇති කරගන්න. මේකයි මේ ධර්මයේ ඇසීමේ තියෙන වාසිය තියෙන්නේ. එතකොට මේ ධර්මයේ ඇසීමේ වාසිය තියෙන්න ඕනේ අපේ ජීවිතවලට. දැන් ඔන්න බලන්න අපි මම එපාර තායිලන්ත ගිහිල්ලා අජන්චා හඳුරන්ගේ ආරණ්‍යයට ගියා. ඒකේ නායක හඳුර හම්බිලා මං ඇහුවා නායක හම්මේ මෙහි තියෙනවද ත්‍රිපිටකේ නැහැ කිව්වා. එතන මං කිව්වා අජන්චා හඳුනගේ පොත් තියෙනවද කියලා. තියෙනවා කිව්වා. එතන මම මෙහි ඉගෙන ගන්න පුහුණු වෙන්නේ කොහොමද? ත්‍රිපිටක උගන්වන්නේ නැද්ද කියලා නැහැ කිව්වා. මං එතකොට මොකද මේ අජන්චා හඳුනගේ පොත්ද උගන්වන්නේ? ඔව් ඒක විතරයි කිව්වා. දැන් එතකොට බලන්න සීක බලවත් ඇති කරගන්න අවස්ථාවක් නැති වෙන හැටි. දැන් එතකොට පුද්ගලයන්ට පහදුණා කියලා. එයා කියන එක විතරක් අපි අරගෙන ගියා නම් අන්න බලන්න. මම මේකෙන් කල්පනා කළා මේ මහමෙවුනා වෙහිකල්ල මම මේ කරපු දේ කොයිතරම් මනුස්ස වර්ගයාට යහපතක් සැලසුණාද මේ ධර්මයේ කතා කිරීම. ඉතින් ඒක නුවණ තියෙන්නේ නැත්නම් මේක තේරුම් ගන්න බෑ. නුවණ නැති නැත්නම් මාවත් විනාශ කරන්න කල්පනා කරයි. නුවණ නැත්නම් තේරෙන්නේ නැහැ. එතකොට නුවණ තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අහන්න ඕනේ. අහනකොට තමයි දැන් මේ සංකාරුප්පති සූත්‍රය අහුවාම හිතට ලොකු හයියක් එනවා. කදහයියේ තමන්ට සීක බල තියෙනවා නම් සීක බල පහ තියෙන එක්කෙනා හිතනවා මම මරණින් මත් යනවා දිවියෙන් අතරට. එයාට බයක් නෑ. දන්නවා මේ සූත්‍රේ තියෙනවා මෙහෙම. පස්සෙන් රැකවරි නැතිවෙනවා නේද? අන්න ඒක මේ ආරක්ෂාව කියන්නේ. එතකොට මේ ශ්‍රුතය ශ්‍රුතේ කිව්වේ පිරිසිදු ධර්මඥානෙ නෝනින් විමසලා ඇතිකර ගන්න ධර්මඥානෙ හරි වැදගත් මේ ජීවිතේට. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග. ත්‍යාග කියන්නේ විගතමල මච්චේරේන චේතස. ඔව් මස්රුමල දුරුකල සිටින් වාසය කරනවා. එයා ඒක තියෙනවා පෙන්නලා එයා වාසය කරන කොහොමද මේ අධික හෝදගෙන කියනවා අයින්නේ දෙන්න. ඉතින් එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ ආගමික වැඩ කටයුතු වලට විතරක් දෙනවා කියලා නෙවෙයි. කාට දුන්නත් සාමාන්‍යයෙන් අපි ගත්ත ගෙදරකට ආවනුසෙ එයාට ප්‍රණීත විදිහට තී එකක් හදලා දුන්නා. ඒකත් දීව. මොනවා හරි කවුරු හරි කරදරයක් වෙලා ආවා. ඒකට ඇඳුමක් නේ. හොඳ ඇඳුමක් දුන්නා. ඒතරයා දිනදී නියම විදිහට දෙනවා. දැන් මේකෙදි මේ ඡාගවලදී පුරුදු වෙන්න සත්පුරුෂ දාන. ඡාගවලදී සත්පුරුෂ දාන පුරුදු වෙන්න සත්පුරුෂ දාන තියෙන්නේ සක්කච්ඡන් දානන් දීති. සකස් කොට දන් දෙනවා. ඊළඟට චිත්තීකත්වා දානන් දීති. ගරුසරු ඇතුව දෙනවා. ගරුසරු විදා ඕනම් කාප නැත්තම් ඵලයන් එහෙම දෙන්නේ. ගරුසරු ඇතුව දෙනවා. ඊළඟට සහත්තා දානන් දීති. තමන්ගේම අතින් තමන්ගේම අතින් තමයි මේ දානට උවමනා කරන දේවල් එයා දරන්නේ. සියතින් දන් දෙනවා. ඊළඟට පරිසුද්ධං දානන් දීති. විසිකන්නේ පිරිසිදීව. ආන්න පිරිසිදු දාන දෙනවා. අසත්පුරුෂ දාන දෙන්න හොඳ නැහැ. අසත්පුරුෂ දාන තමයි නරක වේගෙන. අන්නලා මේ කන්න මේ දෙනවා ඉතින්. මේ දෙන්නේ නරක වෙන නිසා. එහෙම දෙන්නේ නැද්ද? තියාගෙන ඉන්න ඕන ගෙඩි ටික. කුණු වේගෙන එනවා. මොන අඬ ගහලා දිනන ළමයි මෙන්න තියෙනවා. එතකොට මේ දුන්නේ කොහොමද? අසත්පුරුෂ දානේ. එහෙමම හරියන්නේ නැහැ. දානේ දෙනවා. හරියට දැනගෙන දෙන්න ඕනේ සත්පුරුෂ දාන. කාට දුන්නත් එහෙමයි කරන්න ඕනේ. මම දන් දෙන කෙනෙක් දන් දෙන කෙනෙක් කියලා මේක මේ ලෝකෙට පේන්න කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මුළු හිතින්ම යා කරන එකක්. එතකොට ආගමන දිට්ඨිකෝ දානං දීති. මම දෙන්නේ යම් විදියකින්ද ඒ දෙන විදියට තමයි මට ලැබෙන්නේ කියන අවබෝධයෙන් යා දන් දෙනවා. එතකොට යාට තියෙනවා සීක බලයක්. ඡාග. ඡාග කියන්නේ සීක බලයක්. ඊළඟට සීක බලයක් තමයි පඤ්ඤා. දැන් ඡාග වගේම දැන් බලන්න දැන් මේ සීක බලන එකක් අයින් කළොත් ඉවරයිනේ. දැන් ශ්‍රද්ධාව නැත්තම් මුකුත් කරන්න බෑ. ඔව්. ඒක සීලයත් එයාට අරබුදයක් නම් එතනත් එයාට ප්‍රශ්නයක් ඒක. සීක බලයක් නෙමෙයි. ධර්මඥානයක් එයාට හරි පැහැදිලිව ශ්‍රුතිය ශ්‍රවණයෙන් දැනුමක් හරියට නැත්තම් ඕනම වෙලාවක මිත්‍යා මතයකට ගොදුරු වෙන්න බැරිද? ඕනම වෙලාවක ශ්‍රද්ධාව නැත්තම් ඕනම වෙලාවක වැරදි මේකට ගොදුරු වෙනවා. දුස්සීල නම් ඕනම වෙලාවක ප්‍රශ්න වලට ගොදුරු වෙනවා. ඊළඟට ඔව් ශ්‍රුතේ නැත්තම් යා ඕනම වෙලාවක මිත්‍යා දෘෂ්ටිකට අහු වෙනවා. ත්‍යාගේ නැත්තම් ඕනම වෙලාවක ලැබිච්ච දෙයට අහු වෙනවා. මසුරුමලේට අහු වෙනවා. ඒකත් හරි අනතුරුදායකයි මිනිස්සුන්ට. ඒ දැන් ওই ශ්‍රද්ධාව නැත්තම් සීලේ නැත්තම් ශ්‍රුතේ නැත්තම් ත්‍යාගේ නැත්තම් ප්‍රඥාව නැත්තම් ඔන්නියයි තමයි දුගති යන්නේ. එයාට තමන්ගේ ස්වභාවය උඩට ගන්න බෑ. උඩට ගන්න බෑ. තමන්ගේ ස්වභාවේ මේ යටට යන්නේ පහළට යන්නේ. එතකොට එක්කෝ ප්‍රේතික් වෙලා උපදිනවා, එක්කෝ නිරේ යනවා, එක්කෝ තිරිසන් සතුන් අතර උපදිනවා. අර බුදු දේශන හරි පැහැදිලි පෙන්වා දෙන අර ඊයේ මම බාලපඬිත් සූත්‍රය ඉගෙනුවා. මේ බුද්ධ දේශනාවල හරි පැහැදිලිව ඒකේ වර්ණනවා මේ තිරිසන් ලෝකෙ ගැන පුදුම විදිහට. දැන් තිරිසන් ලෝක ගැන බොහෝ කෙනෙකුට අවබෝධයක් නැහැ නේ. සමහරට මේ ලස්සන කුරුල්ලෝ දැක්කහම ඔය කුරුල්ලෙක් කිචිවිච ගානකට ඒක ආච්චි කෙනෙක් මට කියනවා අනේ හරි ආසයි කුරුල්ලෙක් වෙන්න කියලා. ඒ මොකද හේතුව ඒ? අර කිචිවිචයට තමයි ආස කළේ. හිතුවා දැන් ඉතින් හරි මේ මම කුරුල්ලෙක් වුණා නම් මමත් මෙහෙම තමයි යන්නේ. දැන් එතකොට බලන්න එයාගේ අවබෝධය හරිද? බාලපඬිත් සූත්‍රයේ බලන්න ඕනේ තිරිසන් අපාය ඉගෙන ගන්න නම්. ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි සමහර තිරිසන්ව ඉන්නවා. ඒ තිරිසන්ව ජීවත් වෙන්නේ තනකොළ දත්වලින් උලා කාලා. කියලා ඉතින් ඒ තිරිසන්ගේ නම් කියන ආහාරක් ගවයවාදී සතුන් කියලා කියන මෙන්න මෙතනදි කියන සමහරු යන්නේ මරණින් පස්සේ. ගිහලා ඒ සතුන් අතර කියන උපදින්නේ. ඊළඟට කියන මහණෙනි තවත් තිරිසනුන් ඉන්නවා අසූචි කාල ජීවත් වෙනවා. එතකොට ඒ තිරිසන් සතා ඉන්නේ ඊව අල්ලල්ල කියනවා අසූචියට. ඒක කොහෙද අසූචි ගඳ දැනෙන්නේ? ඊව අල්ලල්ල දුනා කියනවා මං යන්නම් එතන ගිගමන් කරන්නම් කියලා හිතනවලු. ඒ සතාට හිතෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මානේ හරියට බමුණු වගේ කියනවා. බමුණු වගේ කියන බමුණන්ට යාග සුවඳ ඇහෙනකොට දුනා කියනවා ගිගමන් කරන්නම් කියලා. ඒ වගේ කියනවා. ඒ සමාජයේ තත්ත්වය කියන්නේ. ඒ වගේ ඉන්නවා කියනවා බල්ලු, ඌරු, කුකුළු, හිවල්ලු ඒ අසෝචීව හොය හොය කියනවා ඉන්නේ. මහණෙනි මේ මනුස්ස ජීවිතේ වරද්දගත්තු අය ගිහින් උතනත් උපදිනවා කියනවා. ඊට පස්සේ තියෙනවා මේ තිරිසන් අපාය ගැන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සමහර සත්ත්වය ඉන්නවා උපදින්නේ අන්ධකාරය කියනවා අඳුරේ. පොළොව යට උපදින්නේ අඳුරේ. ඒ අඳුරේම වාසයට යනවා කියනවා. ඒ අඳුරේම මැරිලා යනවා මහණෙනි කීටයෝ, පණුව, ගැඩවිල්ලු කියනවා. මහණෙනි සමහර මිනිසුන් පෞරස් කරලා උපදින්නේ එතන කියලා. අපි හිතාගන්නේ පෙරේතම වෙයි කියලා. දැන් බලන්න වෙනස මම කීක ශ්‍රුතිය හරියට නැත්තම් හරියටම ධර්ම ශ්‍රවණේ ලබාගෙන නැත්තම් යා අයෝනිස මනසිකාරය දෙන්න තමයි ආස්තව වැඩි. යගින් එතන උපදිනවා කියන. ඊට පස්සේ කියනවා සමහර මහණෙනි සමහර තිරිසන් සතුන් ඉන්නවා. ඒ සත්තු ගිහිල්ලා උපදින්නේ වතුරි කියනවා. වතුරි ඉපදෙලා වතුරේම නාකි වෙනවා කියනවා. වතුරේම මැරලා යනවා කියනවා. මාළු, ගැස් බෑවෝ, ඉබ්බෝ මේ සත්තු. ඊට පස්සේ කියනවා මහණෙනි සමහර සත්තු ඉන්නවා ගිහිල්ලා උපදින්නේ අසූචි ගොඩි කියනවා. අසූචි ගොඩේ මේ සතා වයසට යනවා. අසූචි ගොඩේ මැරලා යනවා. සමහර තිරිසන් ලෝකවල තියෙනවා. ඒගොල්ලෝ උපදින්නේ කුණු මස්වල. කුණු මස්වල ඉපදිලා කුණු මස්වලම නාකි වෙලා කුණු මස්වල මැරිලා යනවා. සමහර සත්තු උපදින්නේ කුණු කෑමවල. කුණු ආහාරවල සතා උපදිනවා. ඉපදලා මැරෙනු මේ මිනිස්සු ගිහින් උපදිනවා කියන මේවයි. ඊට පස්සේ දේශනා කළ බුදුරජාන් වහන්සේ කියන මහණෙනි මම නොඑක ආකාරයෙන් මේ තිරිසන් අපාය විස්තරය කියලා දිනවා. හැබැයි මට කවදාවත් තිරිසන් අපාය දුක සම්පූර්ණයෙන්ම කියාගන්න බෑ කියනවා. බලන්න බුදු කෙනෙකුටවත් කියාගන්න බැරි තරම් දුකක් තිරිසන් අපායේ තියෙනවා. අපිට පේන්නේ නැහැ ඒක. අන්න එතන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ එක වතාවක් නිරේ හෝ තිරිසන් අපාය වැටුණොත් ඇති කියනවා. ආයේ ගොඩේවිලි බොරු කියනවා. ඊට ලේසි කියනවා කන කැස බෑවා වියසුදුරෙන් අහස බැරිල්ල ඊකට ලේසි වැඩක් කියන. මොකද හේතුව මහණෙනි ඔය ලෝකයේ තියෙන එක එක කා ගන්න එක කියනවා. අඤ්ඤමඤ්ඤ කාදිකා දුබ්බල කාදිකා දුරුවලෙන් කා ගන්න. ඉතින් මෙයින් මුදවනවා මේ සීක බල පහ. මේ සීක බල පහ තියෙන කෙනාම මේ අපායෙන් මුදවනවා. කොච්චර මුදවනවද කියනවා නම් එයාට හිතෙනවා නම් මරණින් මත්තේ මං අසවල් තැන උපදිනවා කියලා. එයාට හිත පිහිටුවාගෙන මරණින් මත්තේ එයාට උපදින විදිහට සංස්කාර. මේකේ සූත්‍ර නම මොකද්ද? සංකාර උප්පත්ති. සංස්කාරයන්ගේ උපත අන්නේ විදිහට හදනවා. ඒ කියන්නේ භවපච්චා ජාතිනේ. එතකොට භවයේ වෙන්නේ විපාක පිණිස කර්මයේ හැදීම. යා කර්මයේ හදනවා මේ විදිහට. චේතනා පාල කරලා. අන බලන්න. ඉතින් මේ කෙනාට තියෙන්න ඕනේ නම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ, සීලයක් තියෙන්න ඕනේ, ශ්‍රුතයක් තියෙන්න ඕනේ, ත්‍යාගයක් තියෙන්න ඕනේ, ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? එයාට තියෙන්න ඕනේ මේ දුක් කවසම් කරන නුවණ. මොකද නිකන් නුවණක් නෙමෙයි. දුක් කවසම් කරන නුවණ. දුක් කවසම් කරන විදර්ශනා ප්‍රඥාවේ ආරම්භය තමයි කුසල් අකුසල් හඳුනා ගැනීම. කුසල් අකුසල් හඳුනා ගැනීම. කුසල් අකුසල් හඳුනාගෙන මෙයා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය කරනවා. කුසල් වඩනවා. ආන්නේ කෙනා තමයි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා සමන්නාගතෝ හෝති සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. එයා තමයි මේ පංච උපාදානස්කන්ධයන් ගියා අනිත්‍ය, ආයතන වල අනිත්‍ය, ධාතු අනිත්‍ය බලන්නේ. දැන් එතකොට එයාට නෝණින් විමසලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ ඇස අනිත්‍යයි කියලා. මේ කන අනිත්‍යයි කියලා. මේ නාසය අනිත්‍යයි කියලා. දිව අනිත්‍යයි කියලා. කය අනිත්‍යයි කියලා. මනස. එතකොට මේක මේ ප්‍රඥාවට අයිති එකක්. එතකොට ප්‍රඥාවට අයිති එකක් කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ හරියට අපි තේරුම් ගන්න මේක හැඟීමක්. කියන්නේ මේක මේ නිකන් මේ හැඟීම් බර එකක් නෙමෙයි, නුවණින් විමසන එකක්. හැඟීම් බර එකක් කියන්නේ මොකද්ද? දැන් සමහරට අනිත්‍යයි කියලා අහපු ගමන් කෙනෙක් කියන්නේ වැඩන්නේ නැබන් අනිත්‍යයි. මට දැන් වැඩන්නේ නැර අසාවල් කළා. මොකද? අනිත්‍යයි. එතකොට මේ හම්බ කරල වැඩන්න නෑ කියන අනිත්‍යයි අපි කොහොම මැරෙන්නේ වැඩන්න නෑ කියන ඒතර එයා මොකක්ද ඒ කළේ අයෝනිසූ මනසිකාරී දුනා ඒකට කියන්නේ මොකද්ද අයෝනිසූ මනසිකාරී දුනා යා යා යෝනිසූ මනසිකාරී දුනා නෙමෙයි යෝනිසූ මනසිකාරී කිනා මොකද කරන්නේ කුසල් අකුසල් හඳුනාගෙන වැඩ කරනවා එතන මේ ප්‍රඥාවන්තකම මේ ජීවිතයට හරියට උවමනායක් උපකාරී වෙනවා දැන් ඔන්න සමහර අය ඉන්නවා බුද්ධ පූජාව තියෙනවා බුද්ධ පූජා තියලා කල්පනා කරනවා අනේ මට අද බුද්ධ පූජා තියෙන බැරි වුණා අනේ මට පව් සිදු වුණාද එයා දන්නේ නැහැ එතකොට පව් දන්නේ බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට ධර්ම දේශනා කළේ අපි බුද්ධ පූජාව ගන්නද එහෙනම් අපි මේ ධර්මයේ හැසිරিলা අපි සතර අපායෙන් අත් මිදෙලා සැප ලැබනවාටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ නුඹලා එහෙම හරියන්නේ නැත මේ උයන පිළ ඉවරලා පළවෙනි කොටස මට දෙන්න ඕන ඕන්න එහෙම තියෙනවා දේශනා කළා එහෙම කෙනෙක්ද එහෙම කෙනෙක් නෙමෙයි ඒ මොකද ඒ බය එයාට සීක බල මුකුත් නැහැ ඇයි ශ්‍රද්ධාව නැහැ ශ්‍රද්ධාව තිබ්බනම් ගුණ වශයෙන් අඳුන ගන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේව එයා හිතුවේ බුදුරජාණන් වහන්සේට මම බුද්ධ පූජාව තියෙනවා දැන් මට මම පූජා කරනවා මට දැන් හරි වැඩි මට මේක කරගන්න බැරුණොත් උන්වහන්සේ කෝප වෙයි අර පුතජන දෙවිවරුන්ගේ මට්ටමින් තමයි මැන්නේ ආන්න දැක්කද ඒකයි යාට ඉතින් මට පව් සිද්ධ වෙයිද දන්නේ නැහැ මට වැරදුනාද දන්නේ නැහැ එතකොට මේකෙන් අපිට පේනවා මේ හරි අර මේ කෙනකේ සම්බන්ධතාව බලන්න හරියට ධර්ම ශ්‍රවණී හම්බ වෙලා නම් එතකොට නුවණින් විමසීමත් ඒ වගේම යාට තිබුණා නම් මං ඉතින් එහෙම හිතන්නේ කියන්නේ වා ඒක කරනකට වඩා හොඳයි ඒක පසුතැවෙන්න දෙයක් කරන්න එපා කොහේ මල් පූජා කරන්න පැපෑන් එකක් පූජා කරන්න මද එතකොට ඇයි මේ පිංග්‍රස් කරගන්න ඕනේ කියලා දෙයක් පටන් අරගෙන ඒ පටන්ගත්තු දේ තුලින් මෙයා බයෙන් ඉන්නවා නම් පසුතැවිල්ලෙන් ඉන්නවා නම් කුසල් අඳුනන්නේ නැහෙනි ඉතින් මේ නිසා මේ ප්‍රඥාවන්ත වෙනවා කියන්නේ ඒකත් මේ අපි මේ කතා කරන තරම් ලේසි එකක් නෙමෙයි ඒකට සෑහෙන නුවණක් ඕනේ නුවණින්ම තමයි යා කල්පනා කර කර තේරුම් ගන්න ඕනේ ඒ නිසා මේ නුවණ කියන්නේ පඤ්ඤා නරණං රතනං මේ මිනිස්යන්ට තියෙන මාණික්කේ තමයි ප්‍රඥාව පඤ්ඤා අනුත්තර ආභා ප්‍රඥාව තමයි කියන ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම එළිය ඊළඟට බුදුරජාණන් වහන්සේ එක තැනක මේ සීක බල විස්තර කරන තැනක කියනවා මහණෙනි සීක බල පහක් තියෙනවා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා මහණෙනි මේ සීක බල පහෙන් ප්‍රඥාව තමයි කියන මේකේ අග්‍ර කණු නෑ එතකොට මේ වටේ පරාල ඔක්කොම එකතු කරලා මෙදලියට තමයි ගහන්නේ. එතන මෙදලියට තමයි කැණි වඩල කියන්නේ. එතන මෙදලිය නැත්තම් මොකේද ගහන්නේ? පාරල ගහන්න දෙයක් නැහැ නේ. ඒ වගේ තමයි කියනවා සියලු කුසල් වලට මේකට මුල ප්‍රඥාව කියනවා. ඒ නිසා පින්වත්නි මේ නෝනෙන් විමසලා කල්පනා කරන ඕන එක මේ කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමන්ම නෝනෙන් විමස ඇති කරගන්න ඕනේ. නෝනෙන් මහා මම දැන් නෝනෙන් විමසන්න යන්නේ කියලා අයෝනිසෝ මනසිකාරී දිලා හරියන්නේ නැහැ. නුවණින් විමසනයි කියන්නේ කා දැන් මම නුවණින් විමසනවා කියලා කරන්න පුළුවන් එකක් නෙමෙයි නුවණින් විමසිනවා. ඒ නිසා මේ නුවණින් විමසනවා කියන එක බුද්ධ දේශනා අනුව තමයි නුවණින් විමසීමස කල්පනා කරන්න ඕනේ. දැන් මං කිව්වේ දැන් දැක්කන් දැන් අමනුෂ්‍ය පුද්ගලෙනු ගන්නවා. දමනුෂ්‍ය ලැස්ති වෙනවා සමහර අයට පණිවිඩ දෙනවා. දීලා ඔන්න සාස්ත්‍ර කියන්න පුළුවන්. සමහරට කියනවා දැන් මේක කරන්න දැන් පටන් ගන්න ඔයාලට මේ බුද්ධ ශාසනය නියම දකින්න ලැබෙනවා. දැන් අමනුෂ්‍යයා කියනවා. අපිට 100 තියෙනුනේ එහෙම වෙන්නේ නැහැ කියන එක. එතකොට අමනුෂ්‍යයෙකුගේ ප්‍රකාශයක් අනුව අපි කවදාවත් ධර්ම අවබෝධ කරන්නේ නැහැ. අපි අවබෝධ කරන්න නම් අපිට කල්යාණ මිත්‍රි මුණ ගැහෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගෙන් චතුරාරි සත්‍ය ඇහෙන්න ඕනේ. ඒ චතුරාරි සත්‍ය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්නව චතුරාර්ය සත්‍යනෝ ධර්මයේ හැසිරලා සීක බල ඇති කරගන්න ඕනේ. සීක බල ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න ඕනේ. එහෙම නෙවෙන්නේ. එතකොට අර වගේ කරගත්තොත් එහෙම නුවණින් විමසන්නේ බැරි වීම තමයි මිනිස්යන්ට තියෙන ලොකුම අර්බුදය. ආනිය. ඉතින් මේ නිසා නුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න මේ කරුණු තියෙන එක්කිනා තමයි මේ කියන්නේ සුගතී ඉපදීම ගැන. එතකොට ඒකිනා කල්පනා කරනවා මේක තියෙනවා මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහෙන් යුක්ත කෙනා එතන අනේ මට උපදින්නේ නැත්නම් තෞතිසා දිවි ලෝකේ දිවුරු හරි බල සම්පන්නයි දීර්ඝායසයි මං එහි උපදිනවා කියලා දැන් බලන්න එතකොට මෙයා මේ ඒ ලෝක වලට ගරහන්නේ නැහැ ඇයි හේතුව යාට ශ්‍රද්ධාව තියෙනවා. දැන් ශ්‍රද්ධාව යාට හරියට තියෙනවා. දැන් යා බුදුරජාණන් වහන්සේ දෙවිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දන්නවා. දැන් දෙවිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දන්නේ නැත්නම් යා මොකද කරන්නේ? යා දිවි ලෝක ගැන විශ්වාස කරන්නේ නැහැ. මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා වඩනේ දිවියෙන් අතර ගිහිල්ලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ මේ දෙවිවරු කියන්නේ පින් අනුමෝදන් වෙන්න, ඔව් පින් අනුමෝදන් වෙන්න අපිම පින් රැස් කර කර පටවන්න ඕනේ. එහෙම නැත්නම් අනුමෝදන් වෙන්නේ වෙන්න විදිහ හරි ආසරණයි. ඊට පස්සේ එයා ඔක්කොම හූල්ල හූල්ල ඉන්නේ ආයේ මිනිස්සු එක්ක නේද? මොකද එහේ මිනිස්සුන්ට විතරයි මේ ධර්මයේ අවබෝධ කරන්න පුළුවන්. ඒ જાති මිත්‍යා කතාවල් යන්නේ නැද්ද සමාජය තුල? ඒ මිත්‍යා කතාවල් ඔක්කොම යන්නේ බුදුරජාන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව තිබ්බනම් ඒක වෙන්නේ නැහැ. අන්න කල්පනා කරනවා චාතු මහරාජිකේ තෞතිසාවේ හිත පිහිටුවා ගන්න ඕන කියලා. හැබැයි හරි පැහැදිලි චාතු මහරාජිකේ උපදුනොත් යාට ඒත් අවස්ථාව තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. තෞතිසාවේ උපදුනොත් ඒත් අවස්ථාව තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඊට පස්සේ තියෙනවා යාම දිවි ලෝකේ උපදිනවා. ඊළඟට තුසිත දිවි ලෝකෙත් යාට උපදින්න පුළුවන්. අනේ මම මරණින් මත්තේ තුසිත දෙවියන්ගේ ලෝකයේ උපදිනවා, උපදින්න මං කැමතියි, මං මේ තුසිත දිවි ලෝකෙ උපදිනවා කියලා එහෙමත් යාට පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙනවා පරිණිම්මිත වසවත්ති දිවි ලෝකෙ උපදින්නත් පුළුවන්. නිමාන්තරති උපදින්නත් පුළුවන්, පරිණිම්මිත වසවත්ති උපදින්නත් පුළුවන්. ඔන්න ප්‍රඥා වැදගත්කම එතනටත් තියෙනවා. මොකද්ද ඒ? පරිණිම්මිත වසවත්ති කිව්වම කෙනෙක් හිතන්නේ මේ වසවත්ති මාර්යා ඉන්නේ ඒ කියල එක බොරුවක්. ඒ මොකද්ද? එහි මාර්යා ඉන්නවා කියලා කවුද කියන්නේ? බුද්ධ දේශනාවක නැහැනේ. බුද්ධ දේශනාව තියෙන්නේ මාර්යා යම් තැනකද ඇස, යම් තැනකද කන, යම් තැනකද නාසය, යම් තැනකද දිව, යම් තැනකද කය, යම් තැනකද මනස, යම් තැනකද මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම. අන්න එතන කියනවා. ඒත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ මාර්යා ඉන්නේ අසවල් තැනේ කියලා තැනක් පෙන්වුම් කළා නෑ. නමුත් යාට පාවිච්චි කරන වචනයක් වසවර්තී කියලා. වසවර්තී කියලා කියන්නේ අධිපතිභාවයේ පවත්වන. බුදුරජාණන් වහන්සේටත් ඒ වචනේ පාවිච්චි කරනවා. වසවර්තී කියලා අධිපතිභාවයේ පවත්වන. හැබැයි මට බුද්ධ වචනයක් හම්බ වෙලා නැහැ. එයාට වසවර්තී කියන වචනේ එදිච්ච. ඒක තියෙන්නේ අටුවාවේ. බුද්ධ වචනේ තියෙන හැමතැනම කන්හ. කන්හ කියන්නේ කළු. පාපී කියලා. මාරෝ පාපිම. පවිතු මරු. ඒ වගේ තමයි වචනවල පමත්ත බන්දු. ප්‍රමාද වූවාගේ ඥාතියා. ඒ වගේ වචන තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අධිපතිභාවයෙන් අග්‍ර වූ කෙනා එහෙම පාවිච්චි කරලා තියෙනවා. එතකොට පරිණිම්මිත වසවත්ති කියලා කියන්නේ මේ දෙවිවරුන් දිවි ලෝකයක්. එතකොට ඒ දිවි ලෝකෙට තමන්ට ගිහිල්ලා උපදින්න කැමැත්තක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ එතනදී තමන් සිත පිහිටවනවා. තමන්ගේ අදහස ඇති කරගන්නවා. ඒ විදිහට චේතනා පහළ කරනවා. ඒකට හේතුව මොකද? මේක හරියට මේ වගේ එකක්. සල්ලි තියෙන කෙනෙකුට බැරිද කැමති හෝටලයකට යන්න? හිඟන්නෙකුටත් පුළුවන්ද? ඕන තරම් සමහර හෝටල් තියෙනවා දවසකට විදිහට ඩොලර් 1000යි. සමහර හෝටල් තියෙනවා දවසකට විදිහට ඩොලර් 2000යි. එතකොට තියෙනවා නම් එයාට ඕන වෙලාවකට ඩොලර් ලක්ෂයක් වියදම් කරන්න. එයාට බැරිද යන්න? සුළු දෙයයිනේ. සතිය ඇති නැති මිනිහෙක් කියනවා. එයාත් කියනවා නම් මමත් යනවා ওই හෝටලයකට කියලා. අහලකට යන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ තමයි මේ සීක බල පහ. සීක බල පහ කියන්නේ තමන්ට මහා මාර්ගෝපකරණ ගොඩක් ලැබුණා වගේ. තමන්ට ලැබිච්ච ලොකු ධනයක් වගේ. තමන්ට තියෙන ලොකු පිළිසරණක්. දැන් බලන්න අපිට කවදාවත් කෝටි ගණන් සල්ලි තිබිලා ඒ සල්ලි හේතුවෙන් පුළුවන් අපිට මරණින් මත්තේ සුගතිය යන්න? බෑනේ. නමුත් මේ සීක බල පහින් යුක්ත කෙනාට දිවියින් අතරට යන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් යුක්ත එක්කෙනා අහන්න ලැබෙන යාට මේ බ්‍රහ්ම ලෝකයේ ගැන. බ්‍රහ්ම ලෝකයේ ආයුෂ හරි දීර්ඝයි, වර්ණවන්තයි, සැප බහුලයි කියලා. බ්‍රහ්මයාට පුළුවන් කියනවා සහස්‍රී ලෝක ධාතුව, ලෝක ධාතු යාගේ සිත පතුරවාගෙන ඉන්න. සහස්‍රී ලෝක ධාතුව කියන්නේ මේ හිරුසඳු දහසක්. හිරුසඳු දහසක් පවතින ලෝක දක්වාම වසඟේ පවත්තන්න බ්‍රහ්ම ලෝකයේ පුළුවන් කියනවා. එතකොට මේ මහා බ්‍රහ්මයාට ඒ සහස්‍රී ලෝක ධාතුවේ වාසය කරනවා නම් හැම සත්වෙක්ම, ඒ සෑම සත්වයකටම යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් කියනවා. මහණෙනි එක මේ වගේ එකක් කියනවා. මහණෙනි මේ මිනිස්සෙක් අතට ගන්නවා කියන නෙල්ලි ගෙඩියක්. නිල්ලිගෙඩියක් අතට අරගෙන යාට කරකව කරකව නිල්ලිගෙඩිය හොඳට හැම පැත්තක්ම බලන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි මහන්නේ බ්‍රහ්ම රාජයා දහසක් ලෝක ධාතු දහසක් ලෝක ධාතු හොඳට බලන්න පුළුවන් කියනවා. ඒතර දහසක් ලෝක ධාතු බලන්න පුළුවන් වගේම මේ දහසක් ලෝක ධාතු වල ඉපදිච්ච සත්වයන්ටත් මහා බ්‍රහ්මයාට පුළුවන් කියන ඕනනම් බැල්ම හෙලන්න. එතකොට සීක බල පහ තියෙන කෙනෙකුට තුනත් මටත් එහෙනම් මේ සහසී ලෝක ධාතුවේ බ්‍රහ්මෙක් වෙන්න ඕනේ. ඒකත් පුළුවන් කියනවා. සහසී ලෝක ධාතුවේ බ්‍රහ්ම රාජෙක් වෙන්න ඕනේ මං කියලා එයාගේ හිත පීටව ගන්නවා නම් දැන් බලන මේ එතකොට මේ සීක බල කියන්නේ මේ කම්ම නිකන් සුළු දෙයක් ලාමක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උපත් තියෙනවා නම් එවැනි උපතක් කරා වුණත් එයාට යන්න පුළුවන්. දැන් මේ සීක බල නැති අය බුද්ධ දේශනායේ තියෙන ඒගොල්ලෝ මැරිනවා. මැරිලා මොකද වෙන්නේ? ඒගොල්ලෝ මැරිලා සමහර අය මැරිලා හිටිනවා. ඇවිල්ලා ගේ මුල්ලේ ඉන්නවා. ඔව්. ඊළඟට බාල් කෙලිලා ඉන්නවා. ඊළඟට හන්දිවල ඉන්නවා. ගේට්ටු ළඟ ඉන්නවා. එයා යනකොට එයාගේ පස්සෙන් එනවා මේ මගේ දුව. මේ මගේ පුතා. මේ මගේ ස්වාමියා. මේ මගේ බිරිඳ. පස්සෙන් යනවා. යන යන තැන යනවා. ත්‍රියා කෑම කනකට ඉඳි බලාගෙන ඉන්නවා මට දැන් දීවි. හරියට මෙහෙම තියෙනවා. බලන්න අර මේ තිරෝකුඩ්ඩ සූත්‍රය හොඳට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ වගේ එහෙම ඥාතින් ගිහිල්ලා දැන් සමහර විට මේ ජීවිතේ අපිට සමහර විට පින් ගන්න ඉන්නේ මේ ජීවිතේ ඥාතින් නෙමෙයි. ආත්ම භව 5 10 15 පස්සේ ඥාතින් ඉන්නවා පින් නැති. ඒ ඥාතිනුත් වෙනවා පින් ගන්න. ඒ ඥාතින් ඇවිල්ලා නෑදෑයකම් හදාගෙන එනවා පින් ගන්න. අපි අසවලාගේ අසවලාගේ අසවලාමියා. මෙයා මේ පිනක් කරනවා මේ පින් ගන්න ඕනේ කියලා. ඒ වගේ අවාසනාවන්ත උපත් කරා යන ස්වභාවයෙන් යුතු සත්වයා මේ සීක බල පහ උපදවාගෙන තමන්ට හිතු මනාපෙට සුගතියේ උපදින්න අවස්ථාවක් ලබා ගන්නවා කියනකට මම හිතනවා මේක මිනිස්සයාට මේක කොච්චර ශීෂ්ට දෙයක්ද. ඊළඟට තියෙන එයාට හිතෙනවා නම් එයාට අහන්න ලැබෙනවා මේ දිසහස්සී සහස්සී ලෝක ධාතු දෙකක් සහස්සී ලෝක ධාතුවට දෙකකට අධිපති බ්‍රහ්මෙක් කියනවා. එතකොට මේ බ්‍රහ්මයා මේ ලෝක ධාතුව බලන්නේ හරි නෙල්ලිකිඩි දෙකක් අතේ තියෙනවා වගේ කියනවා. එයාට පුළුවන් කියනවා මේ සම්පූර්ණ ලෝක ධාතුව බලන්න. දැන් බලන්න එතකොට දැන් මේකෙන් අපිට පේනවා විවිධාකාර ආත්ම භාව ලෝකයේ තියෙනවා. දැන් මේවා කවදාවත් ඔබ හිතන්නේ මේ ඔය කියන මේ හැමදේම අවබෝධ වෙනවයි කියන මේ බටහිර මිනිසුන්ට මේවා හොයාගන්න පුළුවන් වෙයි කියලාද? කිසි දවසක අහලකට එන්න පුළුවන් වෙන්නේ නැහැ. හොයනවා තියා අහලකට එන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට එයාට හිතෙනවා මේ පංච සීක බලෙන් යුක්ත ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ තිසහසී ලෝක ධාතුව ගැන අහන්න ලැබෙනවා. දැන් ඔබට මතකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරම ලෝක ධාතු කීයකට? දසසහසී ලෝක ධාතු. සහසී ලෝක ධාතු 10ක්. 10කට මේ ධර්මයේ පැතිරලා ගියා. සහසී ලෝක ධාතු 10 කම්පා වුණා කියනවා මේ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට. ඊට පස්සේ තියෙනවා මේ පංච සහස්සී සහස්සී ලෝක ධාතු 5කට අධිපති බ්‍රහ්මෙක් කියනවා. එතකොට මේ පංචසේක බලෙන් යුක්ත කෙනා එයා කල්පනා කරනවා මේ පංච සහස්සී ලෝක ධාතු අධිපති බ්‍රහ්මයා වෙන්නේ නැත්තම් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඒකට හිත පිහිටවනවා. හිත පිහිටලා ඒක බහුල කරනවා. ඒ විදිහට එයා හිත හිතේ ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එයා මරණින් මත්තේ ගිහිලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඊට පස්සේ තියෙනවා ඒ වගේම තමයි මහණෙනි සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වලින් යුක්තව වාසයකුරු දසසහස්සී ලෝක ධාතුවට අධිපති බ්‍රහ්මෙක් ඉන්නවා. අන්න ඒ වගේ විලායාට උපදින්න උනත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මහණෙනි තව බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ උපමා තියෙනවා. උපමා තියෙනවා මේ දසසහස්සී ලෝක ධාතුවේ බ්‍රහ්ම රාජයා බබලන්නේ හරියට මේ රතු පලසක තියාපු මේ වෛරෝඩි මණිකක් වගේ කියනවා. ඒ වගේ බබලන ජීවිතයක් මෙයාට තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් ශ්‍රී බ්‍රහ්මයා ගැන හොඳට විස්තරي දන්නවා. ඉතින් කියනවා මේ මහණෙනි ඒ නිසා එයා ඒ විදිහට සිත පිහිටවාගෙන වාසය කරනවා නම් එතකොට එයා මරණින් මත්තේ බ්‍රහ්මයා වෙලා උපදිනව දසසහස්‍රී ලෝක ධාතුවේ. ඊළඟට මේ මහණනි යම් කිසි කෙනෙකුට සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පහෙන් යුක්ති වෙලා ඉඳලා මෙයාට අහන්න ලැබෙනවා මේ සත සහසි සහසි ලෝක ධාතු 100ක් සත කියන්නේ 100 සහසි ලෝක ධාතු 100කට අධිපති බ්‍රහ්මෙක් ඉන්නවා ඒතර මෙයාට හිතෙනවා මේ සහසි ලෝක ධාතුයි මට උපදින්න නැත්නම් හොඳයි කියලා එයා ඒකේ උපදිනවා කියනවා ඊළඟට මෙයාට අහන්න ලැබෙනවා මේක තියෙනවා ආභා කියන දිව්‍ය ලෝකේ පරිත්තාබ අප්‍රමාණාබ ආබස්සර දිව්‍ය ලෝක ඊළඟට පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභකින්න වේහප්පල අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨකා දිව්‍ය ලෝකෙ දක්වාම එයාට ඕන යන්න පුළුවන් කියනවා ඊළඟට එයාට පුළුවන් කියනවා ඕනම් උපදින්න ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ආකින්චං ඡායතනෙ නිය සංඥානාචර දැන් මේ හිතන හිතන එකට එයාට යන්න පුළුවන් ඉන්නේ කොහමද පොඩ්ඩක් හිතන්න බලන්න මේ ප්‍රඥාවේ දැන් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මම එකක් කියන්න ඔබට තේරෙන්න දැන් කියනකොට ආසාවක් ඇති වුණා කියමෝ ආකාසානං ඡායතනෙ උපදින්න එතනක රූප ලෝකෙද අරූප ලෝකයක්ද දැන් අරූප ලෝකෙ දැන් යා හිතන අනේ මට ආකාසානං ඡායතනෙ උපදින්න ඕනේ දැන් කොහොමද යා එක කරන්නේ දැන් එයාට තියෙනවා දැන් ආකාසානං ඡායතනෙ උපදින්න ඕනේ කියලා එයා සිත පිහිටවනවා චිත පිහිටවලා එයා පැතුමක් ඇති කරගෙන එයා බහුල කරනවා කියනවා කොහොමද බහුල කරන්නේ එයා අරූප ධ්‍යානෙ වඩනවා එතකොට එයා අරූප ධ්‍යානෙ වඩන්න පුළුවන් උනේ මොකද එයාට ශ්‍රද්ධාව තියෙන නිසා සීලේ තියෙන නිසා ද ශ්‍රුතෙන් එයා දන්නවා මේක ආකාසානං ඡායතනෙ උපදින්න නම් ආකාසානං ඡායතනෙ සමාධිය වඩන්න ඕනේ කියලා දන්නවා. දන්න නිසා මොකද කරන්නේ? එයා රූප ධ්‍යාන ඉක්මවා අරූප ධ්‍යාන වඩනවා. එතකොට බලන්න එයාගේ මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහ තමයි මේකට පදනම් වෙන්නේ. ඊළඟට තියෙනවා මහණෙනි ඒ ශ්‍රාවකයාට හිතෙනවා නෑ මට කොහෙවත් උපදින්න ඕනේ නෑ. මට මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කළා මට අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා මහණනි ඒකත් පුළුවන් කියනවා. එහෙනම් අපිට පේනවා ඒකත් පුළුවන් කිව්වම අපිට ගන්න පුළුවන් අර මං කිව්වේ ගඟේ ගොයන් කිව්වම ගන්න පුළුවන් වගේ ගඟේ ගොයන් කිව්වම ගඟේ ගොයන් නෑනේ. ගඟ ආයෙන්නේ තමයි තියෙන්නේ. ඒ වගේ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කිව්වම එහෙනම් අපිට හරිය පැහැදිලි. මොකද්ද? සෝවාන් වෙන්නත් පුළුවන්. සකදාගාමි වෙන්නත් පුළුවන්. අනාගාමි වෙන්නත් පුළුවන්. එහෙනම් මේ සෑම දෙයක්ම විවෘත වෙන්නේ මේ සීක බල පහ තුල. දැන් අර උපත්ගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ මොනවේ උපත් කියලාද? සංස්කාරයන්ගේ උපත් කියලා. සංකාර උපත්ති කියලා. සංස්කාරයන්ගේ උපත්ති කියලා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරයන්ගේ උත්පත්ති පෙන්නලා අන්තිමට සංස්කාරයන්ගේ නිරෝධයක් තියෙනවා. මොකක්ද? අරහත්ත්වයට පත් වෙලා නිකලෙස් භාවයට පත් වෙනවද? එයාට මොකද වෙන්නේ? පිරිනුවම් පානවා. පිරිනුවම් පානවා. එතකොට මේකෙන් අපිට තේරෙනවා මේ මේවා අනේ මට මේ මනුස්ස ලෝකේ නම් මට එපා මං දෙවියන් අතර යන්න ඕනේ කියලා කී කී හිටියා කියලා එයාට ඒක වෙන්නේ නැහැ. අනේ මට චාතුම් මහරාජිකා එපා මං තව තින්සට යනවා. එහෙම කී කී හිටියා කියලා වෙන්නේ නැහැ. අනේ ම තව තිසාව නම් බෑ තුසිතට යනවා. පුළුවන්ද? ඒක මේ වගේ එක සතිය යතිය නැති මිනිහෙක් කල්පනා කරගෙන අනේ මං ඇමරිකා යනවා. අපි ඇමරිකා යනවා කියන හිතේ තියෙන අපි පවුලම යන්න ඉන්නේ කියන ඇමරිකා. දැන් අපි කියමු අපි පවුලම ඇමරිකා යන්න ඉන්නේ කිය ඉන්නවා මේ සතිය යතිය නැහැ. එහෙ දන්න අඳුන්න කෙනෙකුත් නැහැ. ඒතර එහෙ දන්න අඳුන්න කෙනෙකුත් නැහැ. මෙහෙත් යන එන මන් නැහැ. කියෝ කියෝ ඉන්නවා. ආ ඇමරිකාවට යන්න ඉන්නේ අපි. යයිද යා? ඒ වගේ කෙනෙක් කියනවා නම් ආ මම දැන් යනවා මේ තව තිසාවෙන්. මම යනවා තුසිතේ. මම යනවා නිමාට. යයිද යා? නැහැ. අනේ මට කොහෙ කොහෙවත් යන්න ඕනේ නැහැ. මට නිවන් දකින්නේ. නිවන් දකිද යා එහෙම? නැහැ. එහෙනම් මේක තේරෙම මොකද්ද? මේක මේ නිකන් කතාවකින් සිද්ධ වෙන එකක් නෙවෙයි. මේක සිද්ධ වෙන්නේ ක්‍රියාවකින්. ක්‍රියාවකින් සිද්ධ වෙන්නේ. දැන් මනුස්ස ලෝකේ ආයේ උපදින්න ඕනේ නම්, යා මනුස්ස ලෝකේ උපදින්නා වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. දෙවියන් අතර ඉපදිලා ඒ දෙවියන් අතර දිව්‍ය සැපයෙන් දිව්‍ය ආවේශයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය අධිපති භාවයෙන් අග්‍ර වෙන්න නම් ඒ ලැබෙන ආකාරයේ ප්‍රතිපදාවක් කියා අනුගමනය කරන්න ඕනේ. බඹලෝ උපදින්න නම් ඒ ආකාරයේ ප්‍රතිපදාවක් කියා අනුගමනය කරන්න ඕනේ. එයා සතර පායෙන් අත් මිදලා ආර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ඒ ආකාරයේ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. ඒක මේ ඒ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ නැතුව ඒක සිද්ධ වෙන්නේ දැන් අර දඹදිව ගමන වගේ. දැන් දඹදිව වන්දනාවේදී බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරලා තියෙන්නේ? දේශනා කරලා මහණෙනි මේ වගේ චෛත්‍ය වන්දනාවක යාමේදී ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් යනකට අතරමඟදී මළ සුගතිය කියනවා. ඉතින් ඒක වෙන්නේ නම් මොකද වෙන්න ඕනේ? ශ්‍රද්ධාවෙන් යන්න ඕනේ, ශ්‍රද්ධාව සීකර කර යන්න ඕනේ. සාරි බලබල කියලා වෙනවද ඒක? සාරි බලබල කියලා වෙනවද ඒක? ආන්න ඒකයි කියන්නේ සර්. අපගේ සාරි බලන්නෙත් නැහැ. යන ගම රාණ්ඩුවක් අල්ල ගන්නවා. එතකොට අර කාරණේ ඉෂ්ට වෙනවද? යන කාරණේ නැහැ. ඒ නිසා අපි හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේක. මේ කියන්නේ මේ නිකම්ම හිතේ ප්‍රතිමක් ඇති වෙච්ච ගමන්ම ඉෂ්ට වෙනවා කියලා නෙමෙයි. මොකද හේතුව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කියන. එයාට තියෙන ශ්‍රුතයක්. ශ්‍රුතිය කියන්නේ ඇසූ දහම් දැනුමක් තියෙනවා. එයා දන්නවා මේ යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නා වූ වැඩ පිළිවෙලක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තුල තමයි මේ මෙයාට ඕන දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යා ඒ ප්‍රතිපදාව තමයි අනුගමනය කළ යුත්තේ. ඒ ප්‍රතිපදාව තුල තමයි යාට ඒක ඉෂ්ට කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඒක මේ දැන් මහමිනුනා වැඩසටහන් වලට අපි එනවා. අපි මහමිනුනා වැඩසටහන් වලට ආවා කියලා කවදාවත් එයාගේ ජීවිතයේ ධර්මය ලැබෙන්නේ නැහැ. ධර්ම මහමිනුනා වැඩසටහන් වලට ආවා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් එයා මේ මහමිනුනා වැඩසටහන් වලට ඇවිල්ලා මේ ධර්මය අහලා ඒ ධර්මයට අනුකූලව ප්‍රතිපදාවකින් යුක්ත වෙන්න ඕනේ. ඒ තුල විතරයි යාට යමක් ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කොච්චර පැහැදිලිව දේශනා කරලා තියෙනවද කියන්නේ, එක තැනක දේශනා කළා මහණෙනි, කෙනෙකුට හිස බාල සිවුරක් දැරූ පමණින් එයාගේ ජීවිතේ බඹසර වාසයේ සම්පූර්ණ වෙලා නිකලස් වෙනවා නම් ඉපදිච්ච ගමන් පුංචයට කරන්න තියෙන උකයි කිව්වා. හිස බාල සිවුරු දාපු ගමන් වැඩි හරි කිව්වා. අපි බෞද්ධ එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ ඒකේ දේශනා කළේ මොකද්ද? මහණෙනි එහෙම වෙන්නේ නැහැ. සංඝාටි කන්න කියන සූත්‍රයේ ඒක දේශනා කළ මහණෙනි, මේ කෙනෙක් ඉන්නවා භික්ෂුවක් හිතනවා බුදුරජාණන් වහන්සේ විදියටම මමත් දැකලා ඒ ඉදිරි ඕනේ කියලා මහණ වෙනවා. මහණල බුදුරජාණන් වහන්සේ සිවුර පොරෝණ ආකාරය බලලා පොරෝණෝ බුදුරජාණන් වහන්සේ පීවර තබන විදිය එයා හොඳට බලනවා හොරේ. ඊට පස්සේ එයාත් ඒ විදිහට පුරුදු කරනවා. ඊට පස්සේ තියෙනවා මහණෙනි, මෙයා මෙහෙම කළා. තථාගතයන් වහන්සේගේ සිවුරු කොනක් අල්ල ගන්නවා. අල්ලගෙන මේ විදිහටමත් එයා යනවා. නමුත් එයා ධර්මයෙන් බැහැරව නම් ඉන්නේ, ප්‍රතිපදාවෙන් බැහැරව නම් ඉන්නේ, ධර්මයේ හැසිරීමෙන් බැහැරව නම් ඉන්නේ, සීක බලවලින් බැහැරව දින්නේ. එයා බොහොම ඈත ඉන්නේ කියනවා. එයා ළඟ නැහැ කියනවා. මහණෙනි තව කෙනෙක් ඉන්න බොහොම ඈත. තථාගතයන් වහන්සේව දැක්කේ නැහැ එයා. එයාට තථාගතයන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබුණා. අහන්න ලැබිලා තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනා. පැහැදිලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්ම මාර්ගය ගමන් කරනවා. ගමන් කරලා එයාගේ ජීවිතේ නූපන් අකුසල් උපදින්නේ නැතුව ඉන්න වීරිය කරනවා. උපන් අකුසල් ප්‍රහාණය කරනවා. නූපන් කුසල් උපද්දවා ගන්නවා. උපන් කුසල් වර්ධනය කරගෙන මෙයා නිකලෙස් වෙනවා. මෙයා කොච්චර දුර හිටියත් එයා ඉන්නේ තථාගතයන් වහන්සේ ළඟ කියනවා. ඒ නිසා මේ ධර්මයේ තුල මේ ළඟ දුර තීරණය වෙන්නේ තම තමන්ගේ ඇඟවල් ලං කළා නෙමෙයි. ළඟ දුර තීරණය වෙන්නේ ධර්මයේ සීකිරීම මත. ධර්මයේ සීකිරීම මත සමහර දුර ඉන්නවා ධර්මයේ සීකරණ එක්කෙනා. එයා තමයි ධර්මයේ ළඟ ඉන්නේ. එයා තමයි ධර්මයේ ළඟ ඉන්නේ. එතකොට එහෙමනම් අපිට හරි පැහැදිලි පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ බුද්ධිමත් එක්කෙනා නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරයේ යෙදිලා තමයි මේක අවබෝධ කරගන්නේ. එතකොට බලන්න මේ හරි පැහැදිලි මේ පරිලෝකී රැකවරණයක් ලැබෙන්න නම් මෙලෝ සීක බල තියෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මේ මරණින් මත්තේ ධර්මයෙන් නූල් පොටක දියක් අපිට හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතයේදී සීක බල අපි ඇති කරගෙන නැත්තම්. එහෙනම් ඔබට තේරෙනද මේ පරිලෝකී මේ අසවලාට ධර්මයේ ලැබේවා, අසවලාට සැප ලැබේවා, අසවලාට අසවලදී ලැබේවා කිය කී අපි කිව්වට ඒක එහෙම ලැබෙන එකක් නෙමෙයි. අපි එහෙම රසවලට නොලැබේවා කිව්වත් ලැබෙනවා මෙයා මේ ජීවිතේ දැන් අපි ගත්තොත් සීක බල පහක් කෙනෙක් ඇති කරගෙන ඉන්නවා මේ සීක බල පහ ඇති කරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගෙන ඉන්නවා දැන් මෙයා හොඳට ධර්ම මාර්ගය හැසිරෙනවා දැන් මෙයාත් එක තරහ කවුරු හරි ඉන්නවා මේ ධර්ම මාර්ගය හැසිරෙනවට දැන් මෙයා හදිසි මැරෙනවා මරණ පස්සේ කට්ටිය එකතු වෙලා කියනවා දෙන්නි පවකට පාසිකූලේ දැන් ඉන්න පාසිකූලු දුන්නේ නැහැ කියනු හරි මේ මේ බල්ලන්ට කන්න දාපන් කියනවා ඔන්න දැන් මාසාරීරි දැන් එයා මරණේ මත් තින්නේ තුසිත දිවි ලෝකෙටන් ඊට ප්‍රශ්නයක් තියෙනවද ආන්න එහෙමයි මේක බලන්නේ තව කෙනෙක් ඉන්නවා සීක බල පහම නැහැ එයාට ගෞතම බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදීමක් ඇත්තෙත් නැහැ එයා සීල එකක් නැහැ පැහැදිලි දහම් දැනුමකුත් නැහැ ත්‍යාගයකුත් නැහැ ප්‍රඥාවකුත් නැමෙයා මැරෙනවා මැරුණා මොකද කරන්නේ පාරවල් සරසලා සුදු වැලි අතුරලා විරිද මී පැන ඉහෙලා ඔව් සුදු හඳුන් පෙට්ටියක දාලා සතියක් මෙයාගේ ගුණ කියනවා ගුණ කියලා මරණින් මත්තේ මේ මෙයා සුගතිය ගිහිල්ලා ඔය කියලා කියනවා එතකොට බලන් ඉන්න කියනවා නී මෙහෙම මරණයක් ඇත්නම් අපට ඒ මොකද හේතුව එයාටත් නැහැ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඒ නැති කෙනා හිතනවා ඒක බලලා අපේ අන්න මරණ එතකොට හරිද ඒක අන්න ඒකින් අපිට හරි පැහැදිලි ලෝකේ කට්ටිය පාංශකූල දෙන්න කියලා කෑ ගැහුවත් පාංශකූල දෙන්න එපා කියලා කෑ ගැහුවත් පාංශකූල දුන්න පමණින් සුගතියන්නේත් නැහැ පාංශකූල දුන්නේ නැහැ කියලා සුගතියන්නේත් නැහැ එහෙනම් පාංශකූල දුන්නත් එකයි නැතත් එකයි මේ දෙකම අදාළ නැහැ සුගතියට සුගතියට අදාළ මොකද්ද පංචසේක බල එයා ශ්‍රද්ධාව තුල සිටීම අපි දන්නේ කියන්නේ මොන විදිහට මිනිස්සු මැරෙයිද කියලා නේ අපි දන්නවා සුනාමිය ආවම එක පාර ගියානේ ඔක්කොම එක පාර ගියා. එතකොට ඊට පස්සේ කොහොමද ඒගොල්ලන්ට මේ කොහොමද කළේ? අර බැකෝ වලින් හාරලා නිවැල්ලුවේ එක දිගට රිටරිදි දාලා. අනික හොයාගන්න පුළුවන්ද මෙයා කවුද ආරයා කවුද කියලා? මොන පාංශකූලද? මොන ගුණගායනාද? මොකුත් තිබ්බද? ආන්නේකින් තේරුම් ගන්න. අපිට මේ වැදගත් වෙන්නේ මේ පුහු වැඩේ නෙමෙයි. සත්‍ය මොකද්ද කියන එකයි. ඉතින් ඒ නිසා මේ ඒ සත්‍ය තුල තමයි අපි පවතින්න ඕනේ බොරුව තුල නෙවෙයි. ඉතින් මේ නිසා මේ දැන් සමහර අය කියනවා අනේ මට පාංශ කුල දෙන්න එපා. මම කියන්නේ එහෙම කිව්වා කියලා එයාට යහපතක් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් කියනවා නෑ මට පාංශ කුල දෙන්න. එහෙම කිව්වා කියලා එයාට යහපතක් වෙන්නේ නැහැ. නමුත් මේ දෙකම යාට අදාළ නැහැ. එයා හිටියනම් සීක බල පහ තුල අන්න ඒක විතරයි යාට අදාළ වෙන්නේ. අපි ගත්තොත් එයා යනවා. සමහරට දැන් මේ මිනිස්සු මැරෙන හැටි බැලුවාම සමහරට බෝම්බයකට අහුවෙලා මේ උන් හිටි දැන් එයාට හොයාගන්න තමයි මරණෙවත් නැහැ. මිනිහෙවත් නැහැ. වෙන්න බැරිද? මේ දැන් මේ අසත්පුරුෂය බලවත් වෙලා තියෙන හැටි බැලුවාම දැන් මේ බෝම්බට උරෝනේ මේ මිනිස්සුන් අහිංසකව මරන්නේ. මේ කරන්නේ සත්පුරුෂයද මේව කරන්නේ? අසත්පුරුෂ බාලයන්ගේ වැඩනේ නේ. අසත්පුරුෂ බාලයෝ තමයි මේ විදිහට මේ අහිංසකව බෝම්බක ගා මරන්නේ මේ. එතකොට මේ අසත්පුරුෂයෙකුගේ මේ විනාශයකට එයා අහු වුණොත් එයාට මුකුත් වෙන්නේ නැහැ. අයියා මේ කය අතාරිනකට අයියා හිත පිහිටුවාගෙන ඉන්නවනේ. දැන් එයා සුගතියේ තුසිතේ දිව්‍ය ලෝකේ යනවාද හිත පිහිටුවාගෙන. මට හිතෙනවා මේ පින්වත්නි මේ යුගයේ අපි විශේෂයෙන්ම මේ සීක බල පහ පිහිටුවා ගන්න ඕනේ. මොකද ජීවිතයේ අස්ථිර බව ඉතාම වැඩි. ඒ කවුරු කෑගගා කිව්වත් ජීවිතයේ අස්ථිර බව ඉතාම වැඩි. අස්ථිර බව වැඩි නැත්නම් එහෙනම් අපි කියන්න ඕනේ තමන්ගේ මල්ල විතරක් බලන්න. අඳුන නැති එකක් තියෙනවා නම් එහෙනම් ඒක ඔහි තියෙන්න අරින්න. අනේ ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න ඉපි අපි එහෙනම්. දැන් වෙලා තියෙන දැන් බලන්න මේ අසත්පුරුෂයන් කොච්චර බලවත්ද කියන්නේ. අද මේ වගේ තැනකත් මේ හද්ද පිටිසරත් මේ වගේ තැනකත් අපි කියනවනේ. දන්න අඳුන කෙනෙක් මොන හරි මල්ලක් තියලා තියෙනවා පොඩ්ඩක් බලන්න. තමන් ළඟ පාසලක් තියෙනවා බලන්න. අඳුන නැති එකක් තියෙනවා බලන්න. ඇයි? අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ක්‍රියාව සිදු කරන තැන හොයන්න බෑ. හොයන්න බෑ අසත්පුරුෂයා එන්නේ කොහොමද කියලා. ඒකයි දැන් දැක්කනේ අර මේ රුවන්වැලි සෑයට එන්න හදපු හැටි අර බෝම්බේ දාලා බෑග් එකේ දාස්පතිය මල් පුරවගෙන එන්න ආවේ මල් අරගෙන සුදු ඇඳගෙන එතකොට බලන්න මේ අසත්පුරුෂයා හොයන්න පුළුවන්ද මේ අසත්පුරුෂ කාන්තාව හොයන්න පුළුවන්ද සුදු ඇඳගෙන ඇවිල්ලා මේ බණට යන්න වගේනේ පිටට පේන්නේ සමහරට එන්න ආව නම් එයාත් ඉතින් වැඳගෙන ඉඳී බණ අහනවා වගේ පුපුරලා විනාශ වෙනකන් හිතන්නවත් බෑ. ඉතින් මේ නිසා ඉබඳු සමාජයක ඉබඳු ලෝකයක අපට සුගතිය පිණිස තියෙන රැකවරණේ මේ ජීවිතයේ තියෙන ආරක්ෂාවත් ඔය සීකබල පහ. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ සීකබල පහ හිත හිත නෝනින් විමස විමස ඇති කරගන්න ඕනේ. හිතීත නෝනින් විමස විමස ඇති කරගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ පහ දින්න ඕනේ මේ විදිහටයි. එහෙම නැතු දැන් මට මේ ඊ හම්බුන එක 100 කෙනෙක් මට කියනවා ස්වාමීනි මම බුද්ධානුස්සතිය 3 කෝටියක් වැඩුවයි කිව්වා. ඉතින් මට දුකයි. ඇයි මේ කවුරු හරි වැරදි විදියට උපදෙස් දීලා. මොකද ඒ ඉතිවිසෝගාතා කියපු ප්‍රමාණි. ඒ ප්‍රමාණෙන් යා හිතුව ඒ සද්ධා පීඨම කියලා සද්ධා පීඨම දීම. සද්ධා පීඨ නැන්නේ. ඒ කියන්නේ ඕක මේ බුදුදහම නෙමෙයි. එතකොට මට ওই විදියෙම හම්බුණා මේ වයසක සාධුවරයෙක් හරිය හොඳයි. ඒ ඉන්දියාවේ හිටපු මේ සාධු කෙනෙක් මට දවසක් කියනවා අනේ මම දැන් නන්න මගේ ප්‍රශ්න හරි කිව්වා. මම එයා මොකද්ද කියලා එයා කෝටි වතාවක් හිතලා මේ හරි රාම හරි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණ ක්‍රිෂ්ණ හරි හරි කියලා කෝටි වාරයක් කියලා එයා. ඉතින් ඒකයි මේකේ වෙනසක් තියනවාද එතකොට. ඉතිපිසු භගවාරං සම්මා සම්බුද්ධ මේ ටික විස්තර කරලා එයා එයා ඒක ගණන් කරනවා. දැන් මම මෙච්චර ගණන් කළා දැන් මට බුද්ධානුස්සතිය වැඩුණා. හරිද ඒක? වැරදිද? ඒක ඒක බුදුදහම නෙමෙයිනේ. බුදුදහම මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ දැන් ඔන්න දැක්කනේ ශ්‍රවණේ වටිනාකම. ඒකෝ අපි හරියට මේක අහලා තිබුණ නැත්තම් වරදින එක කොච්චර වරදිනවද එතකොට? මොකද කෙනෙක් කිව්වොත් එමු නෑ නෑ නෑ මේ බුදුගුණ සිහි කර කර ඉන්නකට ඉතිවිසෝ ගාතාව කිය කිය ඉන්නකට කුසල් වැඩෙනවා අකුසල් ප්‍රහාණය වෙනවා කියලා. ඒකෝ එයා ඒක අහලගෙන ඒක හිතනවා. නමුත් සිහි කර කර ඉන්නකට නෙමෙයි ඒක වෙන්නේ. නෝනින් ආර්ථ වශයෙන් මෙනෙහි කරනකොට කුසල් වැඩෙන්නේ. බුදුරජාන් වහන්සේ මේ මේ නිසා අරහං, මේ මේ කරුණු නිසා සම්මා සම්බුද්ධයි, මේ මේ කරුණු නිසා විඥාචරණ සම්පන්නයි, මේ මේ කරුණු නිසායි සුගත, මේ මේ කරුණු නිසායි ලෝකවිදු. එහෙම වැඩෙන්න නම් බුද්ධ දේශනා කියවන්න ඕනි. ඇයි මට හොඳට පැහැදිලි, මට නම් බුද්ධානුස්සති වැඩෙන්නේ බුද්ධ දේශනා කියවද්දිමයි. ඒ මොකද කියවද්දි ඇති වෙන පැහැදීමක්. මට මේ ඊයේ තිබුණ පැහැදීම කණේ මං කල්පනා කළා අනේ බුදුරජාන් වහන්සේ පහළ නොවෙන්න අපි මේ සැපේ සැපේ කික හිතන්නේ කාමී විතරනේ නේ. ඇහෙන් රූපි දැකීම, කණෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ආග්‍රහණ කිරීම, රසවත් කෑම කෑම, ඊළඟට කයට ස්පර්ශේ, ඕකනේ අපි මේ සැපේ සැපේ සැපේ කික හිතන්නේ. කවදාවත් අපිට මේක ඉක්මවාගේ සැපයක් තියෙනවා කියලා හිත පහදින්නවත් අවස්ථාවක් නැහැනේ. ඊළඟට බුදුරජාණන්සේ පහළ නොවෙන්න අපි මේ ද්වේෂිනේ සැපේ සැපේ කී කී හිතන්නේ. ඒ ද්වේෂය තුළ ඊර්ෂ්‍යා කර කර සතුටක් විඳිනවනේ. නිന്ദා පාස කර කර ගරහ ගරහ පලි අරගෙන සතුටක් ලබනවා. මොකද ද්වේෂී ස්වභාවය තමයි මොකද්ද මේ විස මුල්ලෙති මිහිරි අඟ. ඒ කියන්නේ මේ පලි ගැනීමෙන් සතුට වෙනවා, ද්වේෂයෙන් පෝෂණය වෙවි. ඉතින් මේකනේ තියෙන්නේ. ඉතින් මේකෙන් තොර වූ සැපයක් තියෙනවා කියලා මම කල්පනා කළා අපි දැනගatti බුදුරජාණන් වහන්සේ නිසානේ. ඉතින් මං කල්පනා කළ ජීවිත අවබෝධයක් අපිට නැහැ. අපිට අවබෝධයක් නැතුව අපි මේ දන්නවා කියලා අවබෝධ වෙනක හිතාගෙන අපි ඉන්නවනේ හයියෙන් විශාලෙට. ඒතර අද අපිට ඒව නැතුව මේ නියතමානීව කල්පනා කරන්න ලැබලා තින්න අපි මොනවද මේ දන්නේ ජීවිතය ගැන කියලා. මේ දෙව්ලොව, බඹලොව, නිරය, තිරිසන් ලෝකේ මේ ලෝක ගැන බලද්දි, ඊළඟ මාර්ගය ගැන බලද්දි, ආරි සත්‍ය ගැන මේ සත්‍ය අපි මොනවද දන්නේ? මේ විද්‍යාව පහල කරගැනීමෙන් මේ සැප ලැබෙන්නේ කියලා මට මේ ඊයේ හිතුණා. හිතෙනකන් මට හරි පැහැදීමක් ඇති වුණා. අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට මොනතරම් ධර්මයක් කියා දීලා තියෙනවද කියලා. ඉතින් මේ නිසා පින්වත්නි මේ අන්නේ විදිහට නෝනින් මෙනෙහි කිරීමයි මේ ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ. එහෙම නැතුව මේ ජප කිරීමෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒක මේ ශ්‍රද්ධාව ඇති වෙන මාර්ගයක් නෙමෙයි. ඒක බුද්ධානුසිතියක් නෙමෙයි. මෙහෙම එකක් කරන්න පුළුවන්. හැබැයි අපි ගත්ත කෙනෙක් බයක් තැති ගැනීමක් ඇති වෙනවා. ඇති වෙච්ච වෙලාවට මොකද කරන්නේ යා? මාගේ ශාස්ත්‍රඥ වහන්සේ අරහන් වහන්සේක සම්මා සම්බුදු වහන්සේක විද්‍යාචරණ සම්පන්න වහන්සේ කියලා මෙයා වේගෙන් කියනවා. ඒතරම් මෙයා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ලොකු විශ්වාසයක. එතකොට අර බය දුරු වෙනවා. ඇයි අමනුෂ්‍ය දුවනවා එතකොට? මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ පායති සතුන් ඇද්ද? දෙපායති සතුන් ඇද්ද? සිව්පායති සතුන් ඇද්ද? බොහෝ පායති සතුන් ඇද්ද? පා රහිත සතුන් ඇද්ද? ඊළඟට රූපවත් සතුන් ඇද්ද? අරූපවත් සතුන් ඇද්ද? මේ සංඥා සහිත සතුන් ඇද්ද සංඥා රහිත සතුන් ඇද්ද මේ ලෝකයේ සියලු සත්වයා අතර තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අග්‍රයි කියලා. එතකොට මේ අග්‍ර වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන්නේ තමන් වේගෙන් කියාගෙන යනවා බය වෙච්ච වෙලාවට. එතකොට මේ මොකද කියන්නේ? යාට ලොකු විශ්වාසයක් තියෙන වාගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ගුණවලින් යුක්තයි කියලා කියන එකට මොකද වෙන්නේ? අර පිසාචයා දුවනවා. ඇයි ඒ පිසාචයාට මේ බුදුගුණේ ඒ ප්‍රබල බව වදිනවා ගිනිසර වගේ. වදිනේකට දුවනවා. ඉතින් මේ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව ඇතිකර ගැනීම, සීලය ඇතිකර ගැනීම, ශ්‍රුතිය ඇතිකර ගැනීම, ත්‍යාගය ඇතිකර ගැනීම, ප්‍රඥාව ඇතිකර ගැනීම අපි කරන්න ඕනේ අවබෝධයෙන්මයි. එතකොට තමයි ඒක සීක බල පහවෙන්නේ. නිකන් අපි නිකන් කියන්නම් වල ආ දැන් මට හරි දැන් මට ශ්‍රද්ධාව තියෙනවා. උන් දවසක් පන්සිල් කඩන්න නැති දවසක් ඉන්නවා. ඉඳලා යා කියනවා ආ දැන් මට හරි දැන් සීලිය හරි කියන දැන්. ඊට පස්සේ කියනවා මේ යා ඔන්න එක බණ පොතක් බලලා හරි මගේ සුති දෙක හරි කියනවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඕන් යා කේකම් ගෙඩියක් දෙන කාටද? දැන් මම හරි කියනවා. ත්‍යාග සම්පත් හරි කියනවා මාට. හරිද ඒක? යා ඔය අසානිත්‍යයි කනනිත්‍යයි කියලා විනාඩි දෙකක් මෙනෙහි කරනවා. හා දැන් මම ප්‍රඥාවේ සමන්විතයි කියනවා. වෙනවද එහෙම? කල්ලි සිටින එහෙම වෙන්නේ නැහැ. මේක හොඳට හොඳට නෝනින් මෙනේ නැවත නැවත නැවත මේ කරුණවල යෙදෙන්න ඕනේ. නැවත නැවත මේ ශ්‍රද්ධාවේ සිත පිහිටුවා ගන්න ඕනේ යලි යලි. එතකොට ඇති වෙන්නේ. එතකොටයි බුදුරජාන් වහන්සේ කරේ සිත පහදින්නේ. සීලේ නැවත නැවත නැවත සීලේ පිහිටන්න ඕනේ. නැවත නැවත මේ ධර්ම ශ්‍රවණේ දැන් සමහර විට දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මොන එක වතාවක් මේ කැසට් පැටි අහුව බුද්ධ දේශනාව. ආ දැන් මම ඒක අහුවනේ හරි ඒක. දැන් ඔන්න ඒකේ පොතත් බලුවා. දැන් මම පොතත් බලුවා අහුව දැන් ඉතින් හරි. හරිද? නැවත නැවත අහන්න ඕනේ. දැන් සමහර සූත්‍ර දේශනා තියෙනවා මම 20 30 වතාවක් කියවුණා. ඒත් සමහර අවස්ථාවලදී මට ඒක තේරුම් ගන්න අමාරුයි. එතකොට මොකද හේතුව? ඒවා අමාරු වෙන්නේ මේ සමාජය තුළ මේවා කතා කරන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා සමහර සූත්‍ර දේශනා තියෙනවා කොච්චර කියුවත් ඒකේ පාඩුවක් නැ ලාභයක්. ඉතින් නැවත නැවත නැවත කියවමින් නැවත නැවත අසමින් තමයි තමන් තුළ තියෙන මේ සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරගන්නේ මේ විදිහටයි. ඉතින් මේක මේ හරි නුවණින් කල්පනා කළා, හරි හොඳට නුවණින් විමසලා කල්යාණ මිත්‍රයෝ අඳුනගෙන, සත්පුරුෂයෝ අඳුනගෙන, සත්පුරුෂ ධර්මයේ හොඳට අඳුනගෙන යන්න ඕනේ ගමන. ඒ කියන්නේ මේක මේ අඳුර යන්න පුළුවන් එකක්. අඳුරේ අතිපතක ගානන් අනිත් ඕන දෙයක් කරන්න පුළුවන් ධර්ම මාර්ගය විතරක් බෑ. මේකට ඕනේ අනිවාර්යයෙන්ම හොඳට සිහිනුවන ඕනේ, නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ, ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ බුද්ධ දේශන ආශ්‍රයෙන් හැමතිස්සෙම හිතන්න ඕනේ තමා යමක් කරනවාද කල්යාණං වා පාපකං වා. තමන් යම්කිසි යහපත් දෙයක් කරනවාද, තමන් යම්කිසි පවිතු දෙයක් කරනවාද, තස්ස දායාද භවිසාමි, මට ලැබෙනවා ඒක දායාදේ හැටියට කියලා තමන් තමන් ගැන ඒ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ මේව හිතන කියලා තියෙන එකනේ. ඒ අවබෝධයෙන් තමයි මේ ශේක බල පහ දියුණු කරගන්න ඕනේ. මේක තම තමන් තමාව තමන් පිළිසරණ කරගෙන කරන්න ඕනේ. තමන් පිළිසරණ කරගෙන තමන්ව තමා ධර්මයේ පිළිසරණ කරගෙන තමයි කරන්නේ. ඉතින් ඒ වගේ සීක බල දියුණු කරගෙන මේ පින්වතුන්ට සුගතියේ ඉපදিলা. දැන් මේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව කල්පනා කරන බලද්දී දැන් මම ගිය පාර මේ කොහෙද මේ ළඟට ගියා කොළඹට ගිය වෙලාවේ කෝච්චියක්. කොහෙද මේ දෙහිවල? කොහෙද පුපුරන්නේ කියලා දන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ දැන් මේ මට එක මහත්යෙක්ව මේ මහත්ය මේ සුවිස්තරලන්තයට ගිහිපු වෙලාවේ මේ කොහෙද මිනී මරුමක් වෙලා පත්තරේ ලොකුවට වැටිලාලු මේ මිනී මරුමක් වෙලායි මේ රටේ මේ ආසියාවේ පිරිසක් තමයි මේකට සම්බන්ධ වෙලා මේ අවුල තියෙන්නේ. 6 මාසයකට පස්සේ මෙහෙම භයානක කතාවක් ඇහුවා කියලා. ඒ කියන්නේ එච්චරට මේ රටේ මිනී මරුමක් නෑ. මේ මැරෙන්නේ මැරිල්ලේ ඉවරයක් නෑ. ඒ නිසා මේ මහ විශාල අවාසනාවක් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මැද්දෙන් කොහොම හරි අපිට මේ වාසනාවක් තියෙනවා. ඒ අර අවාසනාව තියෙන අධර්ම නිසා ඉපදිච්ච වාසනාව. ධර්ම නිසා වාසනාව ඉපදිලා නෙමෙයි. ධර්මිෂ්ඨ බව නිසා වාසනාව ඉපදිලත් නෙමෙයි. ඒක අධර්මයේ නිසා ඉපදිච්ච එකක්. ඉතින් ඒ අතරේ අපිටත් මේ ධර්මයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන අප සෑම කෙනෙකුටම සුගතියේ ඉපදිලා ගෞතම බුද්ධ ශාසනය තුල අප සියලු දෙනාට ශ්‍රද්ධාව වැඩිවා, සීලේ වැඩිවා, ශ්‍රුතිය වැඩිවා, ත්‍යාග වැඩිවා, ප්‍රඥා වැඩිවා, අපටද මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.